සියලු සත්‍යෝ දහම් මෙසීමට කෙනෙක්වා වෙන අදිස්ථානයේ දේවත ආරාධනාව සිද්ධ කරන හැටි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාකච්ඡා කරන සූත්‍රය මතකද? මොකද සූත්‍රේ නම? සසීය. අපි ප්‍රශ්න හතරක් කතා කළා. එහෙම නේද? මේ ප්‍රශ්න හතර මතකද? අපි ප්‍රශ්න හතරක් කතා කළා. මොකද්ද? භික්ෂුව කියන්නේ කාටද කියලා අහුවා. සෝරත කියන්නේ කාටද කියලා අහුවා. දන්තමාහු දැමුණු කෙනා කියන්නේ කාටද කියලා අහුව බුද්ධෝ කියලා කියන්නේ කාටද කියලා විස්තර කරා. ඊළඟට සබිය බොහොම සතුටටපත් වෙලා ඒ ලැබුණු උත්තර වලට බොහොම සතුටට සන්තෝෂයටපත් වෙලා තව ගාථා කීපයක් අහනවා. ඉතින් ඉඳලා තමයි අද තියෙන්නේ. අතකෝ සභියෝ පරිභාජකෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා අත්තමනෝ ප්‍රමෝදිතෝ උදග්ගෝ පීති සෝමනස්ස ජාතෝ භගවන්තං උත්තරින් පඤ්ඤං පුච්චින්. මේ සභිය බොහොම සතුටට පත් වෙලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කාරණා අනුමෝදන් වෙලා බොහොමත්ම සතුටට පත් වෙලා නැවතත් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නය? කිං පත්තේන මාහු බ්‍රාහ්මණං සමනං කේන කතංච නහාත පෝති නාගෝති කතං පෞච්චති පුට්ටෝ මේ භගවා ව්‍යාකරෝහි. මේ ප්‍රශ්න හතර තමයි. කිං පත්තේන මාහු බ්‍රාහ්මණං කුමන ප්‍රතිපත්තියකට කුමන පිළිවෙතකට පැමිණුණු කෙනාටද බ්‍රාහ්මණ කියලා කියන්නේ? මොකද ප්‍රශ්නය? කුමන පිළිවෙතකට පැමිණුණු කෙනාටද බ්‍රාහ්මණ කියලා කියන්නේ? ඊළඟට සමණං කේන ශ්‍රමණ කියලා කියන්නේ කාටද? ඊළඟට කතංච නහාතකෝති කතංච නහාතකෝති නා පිරිසුදු වෙන්නේ කොහොමද? නාගෝති කතම් පෞච්චති නාගෝ කියලා කියන්නේ කාටද කියලා අහනවා. ප්‍රශ්න හතර මතකද? මොකද්ද? කිම්පත්තීන මාහු බ්‍රාහ්මණ. බ්‍රාහ්මණ කියලා කියන්නේ කුමන පිළිවෙතකට පැමුණු කෙනාටද? සමනං කේන, ශ්‍රමණ කියන්නේ කාටද? කතංච නහත කෝති, නා පිරිසුදු වෙන්නේ කොහොමද? නාගෝති කතම් පෞච්චති, නාගෝ කියලා කියන්නේ කාටද? පුට්ටෝ මේ භගවා ව්‍යාකරෝහි, මේ අහන ප්‍රශ්න වලට භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙන සේක්වා කියලා මෙහෙම පිළිතුරු ආයාචනා කරනවා. බහිත්වා සබ්බ පාපානි විමලෝ සාදු සමාහිතෝ ටිතත්තෝ සංසාර මතිච්ච කේවලීසෝ අසිතෝ තාදි පෞච්චතේ බ්‍රාහ්මා. පළවෙනිට ඇහුවේ බ්‍රාහ්මණ කියලා කියන්නේ කාටද? බහිත්වා සබ්බ පාපානි, දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්ත මතක ඇති, සියල්ල කියන්නේ මොකේද? මොකේදද සියල්ල කියන්නේ? ආධ්‍යාත්මික ආයතන හයත්, බාහිර ආයතන හයත්, මේකට තමයි සියල්ල කියලා කියන්නේ. ඇසත් රූපයත්, කනස් ශබ්දයත්, නහසයත් ගඳ සුවඳත්, මේ කියන බාහිර ආයතන හයත්, ආධ්‍යාත්මික ආයතන හයත් තමයි සියල්ල කියලා කිව්වේ. හොඳයි. එතකොට බහිත්වා සබ්බ පාපානි විමලෝ සාදු සමාහිතෝ ටිතත්තෝ. එතකොට සියලු පව් කෙරෙන්නේ කොහෙන්ද? සියලු පව් කෙරෙන්නේ මේ ආයතන 12න් තමයි සියලු පව් කෙරෙන්නේ. ඒ කියන්නේ ඇහැ රූපයත් එක්ක එකතු වෙනකොට, කන ශබ්දයත් එක්ක එකතු වෙනකොට, නහසය ගඳ සුවඳත් එක්ක එකතු වෙනකොට, දිව රසයත් එක්ක එකතු වෙනකොට, ශරීර ස්පර්ශයත් එක්ක එකතු වෙනකොට, එතකොට මනස ධර්මත් එක්ක එකතු වෙලා තමයි එකතු වෙනකොට තමයි සියලු පව් කෙරෙන්නේ. ඒ කියන්නේ මේ ඒ ආයතන 12න් තමයි සියලු පව් කෙරෙන්නේ. එතකොට බහිත්වා සබ්බ පාපානි, සියලු පව් බැහැරගල. ඒ කියන්නේ මොකක් කියලා අදහස් වෙන්නේ? මේ ආයතන පරිසුද්ධත්වයට පත් වෙනවා. මොන ආයතනද? ආධ්‍යාත්මික ආයතනත්, බාහිර ආයතනත් පරිසුද්ධත්වයට පත් වෙලා. විමලෝ සාදු සමාහිතෝ ටිතත්තු. එතකොට මල අයින් කරලා, මල කියන්නේ මේ රාග, දේශ, මෝහ කියන මේ ස්වභාවයන් අයින් කරලා සාදු සමාහිතෝ, මනාව සමාහිත වෙලා. සාදු සමාහිතෝ කියලා කියන්නේ මනාව සමාහිතව පවතිනවා. එතකොට ඒ මනාව සමාහිතව පවතින්නේ ඇයි? දැන් සියලු පව් නොකරන්නේ ඇයි? සියලු පව් බහැර කරන්නේ පුළුවන් ඇයි? මේ පව් කරන්නේ කාරණා තුනක් පෙරමුණු කරගෙන. මොකක්ද මේ? අවිද්‍යාවත්, තෘෂ්ණාවත්, මාන්නයත් කියන මෙන්න මේ තුන පෙරටු කරගෙන තමයි මේ ලෝභ, දේශ, මෝහ කියන මේ අකුසල මූලෙ උපදින්නේ. මොකද අවිද්‍යාව කියලා කියේ මොකද? අවිද්‍යාව කියලා කියන්නේ යථාර්ථය නොදන්නාකම. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික ආයතනයේ ස්වභාවයත්, බාහිර ආයතනයේ ස්වභාවයත් නොදන්නාකම. ඒක අවිද්‍යාව. ඒත් එක්කම අපිට පහළ වෙලා තියෙනවා මම කියලා සිතුවිල්ල, මම කියලා අදහසක්, මම කියලා හැඟීමක්, මඤ්ඤණාවක්. ඒක මොකක්ද? ඊට පස්සේ ඒකත් එක්ක ඇති වෙනවා මම නම් පවත්තන්න ඕන, පවතින්න ඕන කියලා අදහසක්. එහෙම එකක් තියෙනවා. අවිද්‍යාවක් තියෙනවා, ඒක තමයි නොදන්නකම. ඒ වගේම මාන්නයක් තියෙනවා. මොකද්ද? මම කියලා අදහසක්. ඒක, ඒ අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, යථා ස්වභාවය නොදන්නාකම. මාන්නය කියන්නේ මම කියන හැඟීම. ඊළඟට ඒක පවත්වන්න තියෙන ඕනෑකමක් තියෙනවා. එතකොට ඒක මොකද්ද? තණ්හා. එතකොට මෙන්න මේ තුන දුරු කරපු කෙනෙක් පිළිබඳව තමයි මේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. මේ ප්‍රශ්න 20න්ම 19ක්ම අරිහත්ත්වයම පසක් කරගෙන තමයි උත්තර දෙන්නේ. ඒ කියන්නේ අරිහත්ත්වය මුදුන් ගන්නලා තමයි පිළිතුරු දෙන්නේ. එතකොට බහිත්වා සබ්බ පාපානි විමලෝ සාදු සමාහිතෝ ඨිතත්තෝ. එතකොට පව් කෙරෙන්නේ ඇයි? පව් කෙරෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාවයි තෘෂ්ණාවයි මානයයි නැත්තම් පව් කෙරෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ අවිද්‍යා තෘෂ්ණා මාන, අවිද්‍යා තෘෂ්ණා මාන කියන මේ තුන ඉවත් කරලා ඉවත් කරපු කෙනෙක්ට ඒ සියලු පව් දුරු වෙනවා. මොනවද? බහිත්වා සබ්බ පාපානි, සියලු පව් බැහැර කරලා තියෙන්නේ. විමලෝ සාදු සමාහිතෝ ඨිතත්තු, මල අයින් කරලා. මල කිව්වේ මේ රාගය කියන්නේ මලයක්. මලයක් මල කියලා කියන්නේ යම් හිත කිලිටටපත් කරන උගලක් තමයි. ඒකට කිලිටටපත් කරන එකක් මොකද්ද? රාග, දේශ, මෝහ කියන ස්වභාවයන්. එතකොට අන්න ඒවා අයින් කළා සාදු සමාහිතෝ. මේ ඇහත් එක්ක හිත උපන්නත්, කනත් එක්ක හිත උපන්නත්, දිවත් එක්ක හිත උපන්නත්, මේ මනසත් එක්ක හිත උපන්නත්, මේ මොකක් එක්ක උපන්නත් එකම ස්වභාවයකින් පවතිනවා. දැන් එහෙම පවතිනවද? එහෙම පවතිනවා. ඇහත් එක්ක පවතිනකොට ටික වෙලාවක් ඒක කැළඹිලා, කනක් එක කනත් එක ටික වෙලාවක් පවතිනවා ඒකත් කැළඹිලා. මේ හරියට මේ මොකද්ද? උණු වතුර හැලිය ලිපේ තිබ්බ වගේ හැම වෙලාවෙම නේ. හැම වෙලාවෙම රත් වෙවි. සමහර වෙලාවට හොඳට පැහි දානවා, මේ බුබුලු දානවා නේද? ඉතින් ඒ වගේ ආයතන මේ පුහුදුන් සත්වයන්ගේ ආයතන හැම වෙලාවෙම දැවිගෙන තියෙනවා. සමාහිත භාවයට පත් වෙලා නැහැ. ඇයි? ඇයි? රාගය, දේශය, මෝහය තියෙනවා. ඒ රාග, දේශ, මෝහ තියෙන්නේ ඇයි? අවිද්‍යා, තෘෂ්ණා, මාන කියන ස්වභාවය තියෙන නිසා. ඒ නිසා අන්න ඒව දුරු කරලා සමාහිත භාවයට පත් වෙලා. සමාහිත කිව්වහම දැන් තේරෙනවා. සමාහිත වෙන්නේ කොහොමද? ඇසත් එක්ක මේ හිත උපන්නත්, කනත් එක්ක උපන්නත්, නහසයත් එක්ක උපන්නත්, දිවත් එක්ක උපන්නත්, ශරීරයත් එක්ක උපන්නත්, ඒ කියන්නේ ශරීරයයි ස්පර්ශයයිනේ. ඊට පස්සේ ඇසයි රූපයයි, කනයි ශබ්දයයි, නහසයයි ගඳ සුවඳයි, දිවයි රසයයි, ශරීරයයි ස්පර්ශයයි, මනසයි ධර්මයයි. මේ මොකක් එක්ක උපන්නත් එකම ස්වභාවයක්. කැළඹෙන ස්වභාවයක් නෙවෙයි. ඉන්නේ ඒ ස්වභාවයට කියන මොකක් කියලාද? සමාහිත කියලා. සමාහිත සිත් ඇත්තෝ කියලා කියන්නේ අන්නේ ස්වභාවයෙන් යුක්ත උදවියට. එතකොට අන්නේ ස්වභාවයට පත්තුණු කෙනා සංසාර මතිච්ච කේවලීසෝ. එයාට තවත් ඒ ස්වභාවයට හිත පත් වෙලා තියෙනවා නම් එයාට තවත් කරන්න දෙයක් නැහැ. ඇයි? ඇයි දැන් හිත සමාහිත වෙලානේ? හිත කැළඹිල්ල නැති වෙලා. අවිද්‍යා, තෘෂ්ණා, මාන දුරු වෙලා, රාග, දේශ, මෝහ දුරු වෙලා, හිතේ කැළඹිල්ල නැති වෙලා. අන්‍යා කේවලීසෝ, එයාට තවත් කරන්න දෙයක් නැහැ. බඹසර නිම කළා තියෙන්නේ. එතකොට සංසාර මතිච්ච, සසර කෙලවරට පැමිණලා තියෙන්නේ. සසර තරණය කළා තියෙන්නේ. එතකොට අසිතෝ තාදි පෞච්ඡතේ බ්‍රහ්මා. අන්නේ අසිතෝ කියලා කියන්නේ තෘෂ්ණා, දිට්ටි, මාන වශයෙන් කිසිඳු රූපයක් හෝ ශබ්දයක් හෝ රසයක් හෝ ඒ කියන බාහිර ආයතන තෘෂ්ණා, දිට්ටි, මාන ස්වභාවයෙන් නොගන්න කෙනාට තමයි කියන්නේ අසිත කියලා. එතකොට තාදි පෞච්ඡතේ බ්‍රාහ්මා, මෙන්න මේ ගුණයෙන් යුක්ත කෙනාට තමයි කියන්නේ බ්‍රාහ්මණ කියලා. මොන ගුණයෙන්ද? සියලු පව් බැහැර කළා, සමාහිත භාවයට පත් වෙලා, තෘෂ්ණා, දිට්ටි, මාන වශයෙන් බාහිර කිසිදු ඇස රූපයත් එක්කවත් කන ශබ්දයත් එක්කවත් අවිද්‍ය තෘෂ්ණා දිට්ටි මාන වශයෙන් ග්‍රහණය නොකරන කෙනාට කියන උගක් කියලාද බ්‍රාහ්මණ කියලා. තේරුණාද? දැන් කෙටියෙන් කිව්වොත් බ්‍රාහ්මණ කියන්නේ කාටද? රහතන් වහන්සේට තමයි බ්‍රාහ්මණ කියන්නේ. කොහොමද මේ බ්‍රාහ්මණ කියන එක විස්තර කළේ? සියලු පව් බැහැර කළා. දොහට සමාහිත භාවයට පත් වෙනවා. ඒ වගේම තෘෂ්ණා දිට්ඨිමාන වශයෙන් කිසිදු අරමුණක් නොගන්න කෙනාට කියනවා බ්‍රාහ්මණ කියලා. අර ඉන්දියාවේ ඉන්න බ්‍රාහ්මණ නෙවෙයි. සාමිතාවචි සාමිතාවේ පහය පුඤ්ඤ පාපං විරජෝ ඤත්වා ඉමං පරංච ලෝකං ජාති මරණං උපාති වත්තු සමනෝතාදි පෞච්ඡතේ තතත්තා. ඊළඟට ඇහුවේ මොකද්ද? පළවෙනියට ඇහුවා ශ්‍රමණ මේ බ්‍රාහ්මණ කියන්නේ කාටද? ඊළඟට ඇහුවා සමන කියන්නේ ශ්‍රමණ කියන්නේ සමන කියන පාලි වචනය සමන කියන්නේ කාටද? එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පළවෙනි එකට බ්‍රාහ්මණ කියන්නේ මෙන්න මෙයාට කාටද? සියලු පව් දුරු කරලා බැහැර කරලා සමාහිත සිතකින් යුක්ත, ඒ වගේම තෘෂ්ණා දිට්ඨිමාන වශයෙන් කිසිදු අරමුණක් නොගන්න කෙනාට කියනවා මේ බ්‍රාහ්මණ කියලා. ඊළඟට සාමිතාවි පහය පුඤ්ඤ පාපං විරජෝ ඤත්තා ඉමං පරංච ලෝකං ජාති මරණං උපාති වත්තනෝ සමනෝතාදි පෞච්ඡතේ තතත්තා. හොඳයි. එතකොට අපි කියවල දැන් ලෝකය කියන්නේ මොකටද? දැන් සියල්ල කියන එක දන්නවනේ. එතකොට ලෝකය කියන්නේ මොකේදද? එතකොට මේ ලෝකය කියන එකයි සියල්ල කියන එකයි දෙකම සමාන නේද? ඒතර සමහර වෙලාවට ලෝකය කියලා කියනවා මේ අපිට මේ පේන ලෝකය නෙමෙයි. ඒක එන ඇසයි රූපයයි කනයි ශබ්දයයි දිවයි ශරීරයයි මේ ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් තමයි ලෝකය කියලා කියන්නේ. ඉන් එහාට ලෝකයක් නැහැ. එතකොට මෙන්න මෙතන පැහැදිලිව දේශනා කරනවා සාමිතාචි පහය පුඤ්ඤ පාපා මේ සමාන ස්වභාවයක් තියෙන. ඒ හිතේ තියෙන සමාන ස්වභාවයක්. අර උස් පහත් වෙන ස්වභාවයක් හිතේ නැහැ. ඒතකොට සමාන ස්වභාවයක් තියෙන්නේ ඒ කුමක් නිසාද? විරජෝ ඤත්වා ඉමංච පරං පර ඉමං පරංච ලෝකං ඉමංච ලෝකං පරංච ලෝකං ඉමංච ලෝකං කියලා කියන්නේ මොකද්ද? මේ ආධ්‍යාත්මික ආයතන හය. පරංච ලෝකං කියලා කියන්නේ බාහිර ආයතන හය. මෙන්න මේ තියෙන අනිත්‍යතාවය දැකලා දැන් මේ ආධ්‍යාත්මික ලෝකය ගත්තත් ආධ්‍යාත්මික ලෝකය කිව්වේ ඇස කන නාසය දිව ශරීරය මනස. මේ ආයතන හය ගත්තත් කොහොමද පවතින්නේ? මොහොතක් පාසා වෙනස් වෙවි, බිඳි බිඳි නැවත හටගනිමින් නැවත බිඳෙමින් නැවත හටගනිමින් පවතින. එහෙම දැන් අපි ගිය සතිය කතා කරන්නේ පුංචි කාලේ හිටපු මමද දැන් ඉන්නේ. ඊට පස්සේ එයා නොවන්නෙත් නොවේ, එයත් නොවේ. ඇයි? මොහොතක් පාසා වෙනස් වෙවි පවතින ස්වභාවයක් තමයි තියෙන්නේ. මොහොතක් පාසාම මැරෙනෝ උපදිනෝ. අපි හිතන් ඉන්නවා අපි එහෙම නෙවෙයි හිතන්නේ, අපි ජීවත් වෙනවා කියලා. හැබැයි වෙන්නේ මොකද්ද? මොහොතක් පාසා මැරෙනෝ උපදිනෝ. එතකොට මෙන්න මේ ස්වභාවය ආධ්‍යාත්මික මේ ආයතන හයත් මේ ආයතන හයේ මේ තියෙන ඇතිවීම නැතිවීම හට ගැනීම නිරුද්ධ වීම එයා දන්නවා. හට ගැනීම නිරුද්ධ වීම කියන්නේ මොකක්ද? හට ගැනීම නිරුද්ධ වීම කියන්නේ මොකක්ද? ඒ ස්වභාවය අනිත්‍ය ස්වභාවය. දැන් යමක් අනිත්‍ය වෙන්නේ නැතුව දැන් තියෙන தත්ත්වෙම තියනවා නම් ආපහු හට ගන්න දෙයක් නැහැ. තේරෙනවද? එතකොට ඇතිවීම නැතිවීම කියලා කියන්නේ අනිත්‍ය ස්වභාවය. එතකොට මෙන්න මේ ස්වභාවය දකින්න නම් මොකක්ද අවශ්‍ය කරන්නේ? මොකක්ද අවශ්‍ය කරන්නේ? සිහිය අවශ්‍යයි. නේ සිහියෙන් හිටියොත් විතරයි දැන් මේ රූපයක් දිහා බලාගෙන ඉන්න වෙලාවේදී මේ හිත සිහියෙන් පැවැත්වුවොත් විතරයි මේ හිත දැන් මේ සිතුවිලි වශයෙන් ඇතිවි නැතිවි ඇතිවි නැතිවි යනවා මේ අරමුණත් එක්ක කියලා දකින්න පුළුවන්. සිහිය නැත්තම් ඊ අරමුණේ ඇලෙනවා. ඒ අරමුණේ වසඟයට යනවා. කනත් එක්ක උපදින අරමුණක හෝ වේවා සිහිය තියෙනවා නම් විතරයි ඒකේ ඇතිවීම නැතිවීම දකින්න පුළුවන්. එතකොට මෙන්න විරජෝ ඤත්තා ඉමං පරංච ලෝකා මේ ලින්ක සමාහිත සිතක් තියෙන. ඒ කියන්නේ සමාන හිතක් තියෙන්නේ. ඒ සමාන හිත තියෙන්නේ ඇයි? මේ ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් අනිත්‍යානුපස්සීව දකිනවා. ඒ නිසා මොකද්ද වෙන්නේ? පහය පුඤ්ඤ පාපා පින්පව් දෙකම අත්හැරලා තියෙන, පහාණය කරලා තියෙන. දැන් ඒ අපිට පින්පව් ඕනියේ. පින්පව් අවශ්‍යයි. සසොත් දැන් ඔය කටිරේ පින් ඕනේ. ඒ පින් ඕනේ. ඊමන්ට අහතන. පව් පින ඕනි. පින අවශ්‍ය කරන්නේ තෘෂ්ණා මාන දික්ති තියනකම් විතරයි. ඇයි? තෘෂ්ණා අවිද්‍යාව තියනකම් නොදුනුවත්කම තියනවනේ. කියන්නේ යථාර්ථයේ නොදර්ගින ස්වභාවයටනේ අවිද්‍යාව කියන්නේ. එතකොට ඒකත් එක්ක උපදිනවනේ. දැන් ඒකත් එක්ක තියෙනුනේ මම කියලා ස්වභාවය. එතකොට ඒ මම නම් පවත්තන්න ඕන කියලා මම තමයි පවතින්නේ. පවත්තන්න ඕන කියලා අදහසක් තියෙනවනේ. ඒකනේ තෘෂ්ණාව. එතකොට මෙන්න මේ මම පවතින්න අර තෘෂ්ණාමාන දිට්ටි මම පවතින්න ඕනා කියලා අදහස තියෙනකන් තමයි පින පව අවශ්‍ය කරන්නේ. පින පව නම් ඕන නැහැ. පව નિરાයාසයෙන්ම උපදින එක. ඇයි? මනස හැම වෙලාවකම පවට තමයි නැඹුරු. මාන සම්පාප සන්නින්න. මනස නිතරම නැඹුරු වෙලා තියෙන කොහෙටද? පවට. එතකොට අපි සිහියෙන් ඉඳගෙන මේක මේ මනස නිවන පැත්තට හරවන්න. එතකොට මෙන්න මේක දේශනා කරන්නේ අවිද්‍යාව, තෘෂ්ණාව, මාන කියන මේ තුන දුරු කරපු සිතක් පිළිබඳව තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට සමිතා කියලා කියන්නේ සමානයි. එතකොට ඇයි සමාන වෙලා තියෙන්නේ? පහය පුඤ්ඤ පාපං පින්පව් දෙකම අත්හැරලා තියෙන, ප්‍රහාණය කරලා තියෙන. ඒ කොහොමද පින්පව් දෙකම අත්හැරියේ? දැන් භාග්‍යවතුන් වහන්සේ පින්පව් අත්හැරලා නැදියනේ නේ. එතකොට ඇයි කොහොමද උන්වහන්සේ පින්පව් දෙකම අත්හැරියේ? අවිද්‍යාව දුරු කළා. අවිද්‍යාව දුරු කළා, තෘෂ්ණාව මාන දුරු කළා. කොහොමද දුරු කළේ? මේ ආධ්‍යාත්මික ලෝකයේ බාහිර ලෝකයේ තියෙන යථා ස්වභාවය අවබෝධ කිරීම. යථා ස්වභාවය නම් කුමක්ද? මොහන්නාරි මොහොතක් මොහොතක් පාසා ඇති වෙමින් නැති වෙමින් පවතින ස්වභාවය. දැන් මේක ඇස් දෙකට පේන්නේ නැහැ. ඇස් දෙකට පේන්නේ ඒකේ ප්‍රතිඵලය විතරයි. නේද? මලක් පිපිලා තියෙනවා බලනකොට අර පර වෙලා ප්‍රතිඵලය පේනවා. හැබැයි මොහොතක් මොහොතක් පාසා වෙන අනිත්‍ය භාවය පේන්නේ. ඒක පේන්නේ කොහෙද? ප්‍රඥාවට තමයි. මේ තේරෙනව නේද? මම තෝරගත්තු සූත්‍රයේ ගැඹුරු වැඩි දන්න මට තෝරන්න. සමිතාවි පහය පුඤ්ඤ පහපං මකුව සමාන ස්වභාවයකට පත් වෙලා තියෙනවා සිත. ඒ කුමක් නිසාද? පහය පුඤ්ඤ පාපං පින්පව් දෙක අත්හැරපු නිසා. ඒ පින්පව් දෙක අත්හරින්න පුළුවන්කම ලැබුණේ කුමක් නිසාද? ඥාත්වා දැනගෙන. මොකද්ද? ඉමං පරංච ලෝකම්, මේ ලෝකයත් බාහිර ලෝකයත් යතහ ස්වභාවය දැනගෙන. විරජෝ, එහෙම ස්වභාවය දැනගත්තාම තමයි විරජෝ නොයලී සිටීමේ හැකියාව තියෙන්නේ. එතකොට අන්න ඒ පුද්ගලයා ජාති මරණං උපාති වත්තතෝ. ජාති මරණය, ජාති කියන්නේ මොකද්ද? උපදින එක. මරණ කියලා කියන්නේ මැරෙන එක. උපාති වත්තේ ඔන්නේ ඉපදීමත් මරණයත් ඉක්මවල ඉන්නේ. එහෙනම් ඉපදීමත් මරණයත් ඉක්මවන්න නම් අපි මොකද්ද කරන්න ඕන? යතාව අවබෝධ කර, කොහොමද ඒක අවබෝධ කරන්න පුළුවන්? එහෙම කියලා දැන් මම හිම්පවුන කරලා ඉන්න ඕනි කියලා දැන් දන්නෝ දේ හිටියොත් එහෙම හරි. එහෙනම් ආයතනවල මේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරන්න ඕනේ. කියන්නේ මේ ආධ්‍යාත්මික ලෝකයේ බාහිර ලෝකයේ තියෙන යථා ස්වභාවය අවබෝධ කිරීමෙන් තමයි පින්පව් දෙකම අත්හරින්න පුළුවන්. මම ඔක දවසක් බලන්නට කියලා භාග්‍යවතුන් වහන්සේ පින්පව් දෙකම අත්හැරසේ අත්හැරිය ගියා. ගියාම එහෙනම් ඒක මහත්යෙක් මගින් ඇවිල්ලා ඇහුවා. එහෙනම් ආදුර අපි දැන් පින් කරන්න ඕනේ නැහැ නේ. බුදුහාමුදුරුත් පින්පව් ඔක්කොම අත්හැරලානේ. මං කෝ ඒක අත්හරින්න කාලේ එනවා. අර මොකද්ද මේ? ගඟට පැන මොකද්ද? ධර්මිටිය තෑරියා වගේ නේ. ඒගොල්ලන්ට ගිහිල්ලා වෙන්නේ අතාරින්න නේ. පැනපු ගම ඇතෑරියොත් එහෙම පින්පව් දෙකම අත්හැරන. පින්පව් තියෙන්නේ මට සාපේක්ෂව. ඒ කියන්නේ මානයට සාපේක්ෂව. මානය කියන්නේ මමනේ. එතකොට ඒ මට සාපේක්ෂව තමයි මේ ආයතන ලෝකයේ තුළ පින්පව් තියෙන්නේ. එතකොට මම කියන එකත් නැත්තම් අවිද්‍යාවත් නැත්නම් තෘෂ්ණාව මම කියලා පවත්තන්න කෙනෙකුත් නැත්නම් දැන් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා අදහසක් තියෙන නිසානේ පවත්තන්න උවමනාවක් තියෙන්නේ. දැන් එහෙම හේකුත් නැත්නම් එයාට පින්පව් කියලා එකක් අවශ්‍ය වෙන්නේ. ඒක සමනස අවබෝධයක් නේ. ඒ දෙමි ආයතන පිරිසින් දකින්නකොට එන ප්‍රඥාවට දැනෙන දැක්මක් එන්නේ. ඒ කියන්නේ අරිණ සංඛාර, පුඤ්ඤා සංඛාර, අනිත්‍ය සංඛාර හැම එකක්ම මේ සසර පැවතුන. හරියට. එතකොට ජාති මරණං උපාති වත්තතෝ. ජාති මරණ කියන දෙක ඉක්මවල ඉක්මූ කෙනාට සමනෝ තාදි පෞච්චතේ තතත්ත. අන්‍යයන්ට තමයි කියන්නේ මොකක් කියලාද? සමන සමනෝ ශ්‍රමණ කියලා කියන්නේ එයාට. කාටද? සමාන සිතක් ඇති, පින්පව් දෙකම බැහැර කළ, මෙලොවත් පරලොවත් යථා ස්වභාවය අවබෝධ කර. මෙලොවත් පරලොවත් කිව්වහම මේ ආධ්‍යාත්මික ලෝකයේ බාහිර ලෝකයේ. මොකද සමහර වෙලාවට අපි මෙලොව පරලොව කියලා මේ ලෝකයයි මරුණෙන් පස්සේ ලෝකයයි එහෙම කියනෝනේ නේ. ඒ නිසා ඒකත් එක්ක පටලවෙන්න පුළුවන්. මෙලොව පරලොව කියලා මෙතන කියන්නේ මොකද්ද? මේ ආධ්‍යාත්මික ලෝකයත් බාහිර ලෝකයත් කියන. එතකොට මෙන්න මේ ලෝකයේ යථා ස්වභාවය දැකලා ජාති මරණ කියන ස්වභාවයේ ඉක්මවපු කෙනාට තමයි කියන්නේ මොකක් කියලාද? ශ්‍රමණ කියලා. දැන් මේ මහා ශ්‍රමණ කියලා කියන කාටද? අභාගසනස. එතකොට ඇයි? උන්වහන්සේ යථා ස්වභාවය දැකලා මේ මෙලෝ පරලෝ දෙලෝහි යථා ස්වභාවය දැකලා මේ පින්පව් දෙකම බැහැර කරලා ජාති මරණ කියන ස්වභාවයන් ඉක්මවුවා. උන්වහන්සේ ඒක ඉක්මවන ලෝකයාට පළමුවෙන්ම දේශනා කළා. ඒ නිසා උන්වහන්සේ මහා ශ්‍රමණ. තේරුණාද? දැන් පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? බ්‍රාහ්මණ කියන්නේ කාටද? ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ශ්‍රමණ කියන්නේ කාටද? දැන් තුන්වෙනි ප්‍රශ්නය නාල පිරිසුදු වෙන්නේ කොහොමද නේද? කතංච නහාත කෝති කොහොමද නාල පිරිසුදු වෙන්නේ? දැන් අපි මේ ඔක්කොම නහනවා. කොහොමද නාන්නේ බලමු. නින්හාය සබ්බ පාපකානි අජ්ජත්තං බහිද්ධාච සබ්බ ලෝකේ දේවා මනුස්සේසු කප්පියේසු කප්පන් නීති තමාහු නහාත කෝතිති. එතකොට නින්හාය කියලා කියන්නේ නාල පිරිසුදු වෙනවා. එතකොට කොහොමද නැත්නම් පිරිසුදු භාවයට පත් වෙනවා? හරි. සබ්බ පාපකානි පවු නොකිරීමෙන් පිරිසුදු භාවයට පත් වෙනවා. කොහොමද? අජ්ජත්තං බහිද්ධාච සබ්බ ලෝකේ. දැන් අපි කියවනේ ආධ්‍යාත්මික ලෝකේත් බාහිර ලෝකේත් පව සිද්ධ වෙන්නේ ඇයි? ඇයි පව සිද්ධ වෙන්නේ ආධ්‍යාත්මික ලෝකේත් බාහිර ලෝකේත් මේ පව සිද්ධ වෙන්නේ ඇයි? කුමක් තියෙනකන්ද? අවිද්‍යා තෘෂ්ණා මාන තියෙනකන්. එතකොට කවුරු හරි කෙනෙක් මේ අවිද්‍යා තෘෂ්ණා මාන දුරු කළා නම් එතකොට නින්හාය එන්නේ යාට තමයි කියන්නේ සෝ නාල පිරිසුදුනා කියලා. කාටද? අවිද්‍යා තෘෂ්ණා මාන කියන මේ තුන දුරු කළා නම් නින්හාය සබ්බ පාපකානි එයාගෙන් පව් සිද්ධ වෙන්නේ නැහැ. මොන පව්ද? ඇහැ රූපයත් එක්ක ගැටෙද්දි මේ ආයතනත් එක්ක පව් සිද්ධ වෙන්නේ. එතකොට පව් කියලා කියන්නේ මෙතන සසර පැවැත්මට හේතු වෙන දේ. එතකොට අර පින් පව් දෙකම. එතකොට ඒ දෙකම සිද්ධ වෙන්නේ නැහැ. දේවා මනුස්සේසු අජ්ජත්තම් බහිද්ධාච සබ්බ ලෝකේ ආධ්‍යාත්මික බාහිර කියන මේ ලෝකේ පව් සිද්ධ වෙන්නේ නැහැ. කාටද? නින්හාය පිරිසුදුණු කෙනාට. මොකෙන් පිරිසුදුණු කෙනාටද? අර අවිද්‍යා තෘෂ්ණා මාන දුරු කළ පිරිසුදු කෙනා. එතකොට දේව මනුස්සේසු කප්පියේසු මේ සියලුම දෙවි මිනිසුන් කෙරෙහි සියලුම දෙවියන්ටත් මනුස්සයන්ට සියලුම දෙවි මිනිසුන් කෙරෙහි පුහුදුන් දෙවි මිනිසුන් කෙරෙහි මොකක්ද තියෙන්නේ? තෘෂ්ණා මාන දිට්ටි වශයෙන් කප්පං කප්පියේසු සංකල්පනා තියෙනවා. ඒ සංකල්පනා නිසා තමයි මේ සංසාරේ අපි නනහා යන්නේ. මොනවද තියෙන නිසාද? අවිද්‍යාව තෘෂ්ණාව මානිය තියෙනවා. එතකොට දේව මනුස්සයේසු කප්පියේසු දෙවි මිනිසුන් කෙරෙහි තෘෂ්ණා දිට්ටි මාන වශයෙන් සංකල්පනා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ මම කියලා කෙනෙක් පනවගෙන මම ජීවත් වෙනවා මම පවතිනවා කියලා ස්වභාවයක් පනවගෙන ඒව පවත්තන්න උත්සාහ කරමින් මේ සසර ගමනක් තුළ මේ බොහෝ දුක් රාසියක ගමන් කරන්නේ මෙන්න මේ සංකල්පනා නිසා. එතකොට කප්පන් නේති තමාහු එහෙම සංකල්පනාවක් නැහැ. කොහොම සංකල්පනාවක්ද? අවිද්‍යා තෘෂ්ණා මාන වශයෙන් උපදින සංකල්පනාවක් නැහැ. අන්න එහෙම සංකල්පනාවක් නැතිගෙන නාල ගොඩ වෙච්ච කෙනෙක්. දැන් මේ අපි මොකද්ද කරන්නේ? එතකොට නාල ගොඩ වුණු කෙනා කවුද? මේ අවිද්‍යා තෘෂ්ණා මාන දුරු කළා සියලු පව් සෝදා හැරපු කෙනා තමයි නාල ගොඩ වෙච්ච කෙනා. එතකොට කප්පන් නේති තමාහු නහාත කෝති සංකල්පනාවක් නැහැ. මොන සංකල්පනාවක්ද? තෘෂ්ණා දිට්ටි මාන වශයෙන් උපදින සංකල්පනාවක් නැහැ. ඒ අන්න එයාට තමයි කියන්නේ නහාත කෝති නාල පිරිසුදු වුණු කෙනා කියලා. කප්පියේසු කියලා කියන්නේ මේ කප්පියේසු කියලා කියන්නේ සංකල්පනා කිරිහි කියන එක. දේවා මනුස්සේසු දෙවි මිනිසුන් කෙරෙහි කප්පීයේසු තෘෂ්ණා දිට්ඨිමාන වශයෙන් සංකල්පනා තියෙනවා. හැබැයි කප්පං නේති. තමාහු එහෙම සංකල්පනාවක් නැත්නම්. තමාහු නහත ගෝති. එයා තමයි නහල පිරිසුදුන්න කෙනා කියලා කියන්නේ. දැන් මේ සියලු දෙවි මිනිසුන්ට මොකද්ද තියෙන්නේ? එහෙනම් දැන් දජග්ග සූත්‍රය ගත්තහම බුදුහාම ඒ දෙවියව කතා කරලා කියනවනේ මේ යුද්ධයට ගියාම බය වුණාම මෙන්න මේව බලන්න මේ කොඩියාග බලන්න මේ කොඩියාග බලන්න කියලා කියනවනේ. ඊට පස්සේදී බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න එහෙම කියනවා නමුත් නුඹලා අරණ්‍යයකට විවන්න ලැබුවට මෙහෙම ගියාම ශුන්‍යාගාරයකට ගියාම බයචකිතයක් ඇති වුණොත් මේ බුදුගුණ මෙනෙහි කරන්න. ඒකට හේතුව කියනයි දෙවියෝ කියලා කියන්නේ රාගය දුරු කළා නැහැ. දේශය දුරු කළා නැහැ. මෝහය දුරු කළා නැහැ. ඒ නිසා බය වෙනවා. තැති ගන්නවා පලායන. දෙවියෝ තනම දුවන. පලායන. එතකොට මරණ බිය තියෙනවා. එතකොට ඒ ඇයි ඒව තියෙන්නේ තෘෂ්ණා අදිට්ඨිමාන තියෙනවා. එහෙනම් සියලු දෙවිවරු මිනිස්සුයෝ මේ පුහුදුන් උදවියට මොකද තියෙන්නේ තෘෂ්ණා අදිට්ඨිමාන වශයෙන්ගත්තු සංකල්පනා තියෙනවා. දැන් යා එහෙම ඒ දෙවියෝ ප්‍රකාශ එහෙම සංකල්පනා ටිකක්නේ ප්‍රකාශ කරන්නේ මොනවද මේ කොඩියාග බලන්න මේ කොඩියාග බලන්න ඒ ඔක්කොම ප්‍රකාශ කළේ තෘෂ්ණා දිට්ඨිමාන ඇතිව. එතකොට තෘෂ්ණා දිට්ඨිමාන නැත්තේ කාටද? සියලු පව් දුරු කළ කෙනාට. දුරු කළ පිරිසුදු කෙනාට. එතකොට පව් කෙරෙන්නේ සියලු පව් දුරු කරන්න පුළුවන් කාටද? තණ්හා දිට්ඨිමාන දුරු කළ කෙනාට. මොකකද මේ තණ්හා දිට්ඨිමාන තියෙන්නේ? දැන් තණ්හා දිට්ඨිමාන පවතින්නේ කොහොමද? තණ්හා දිට්ඨිමාන පවතින්නේ උපාදාන ඡන්දය එක්ක. මම වටා අන්න හරි. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහත් එක්කම තමයි තණ්හා දිට්ඨිමාන පවතින්නේ. එතකොට ඒකත් එක්ක පවතින නිසා තමයි රහතන් වහන්සේට පංචස්කන්ධය තියෙනවා, අපිට බුදුන් උදවියට තියෙනවා පංච උපාදානස්කන්ධය වෙලා තියෙනවා. තේරෙනවද? හොඳයි. එතකොට කාටද නාල පිරිසුදුණු කෙනා කියලා කියන්නේ? තණ්හා දිට්ඨිමාන සංකල්ප ඉක්ම වූ කෙනාට. කාටද? මේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් තණ්හා දිට්ඨිමාන සංකල්පේ ඉක්ම වූ කෙනාට තමයි කියන්නේ නාල පිරිසුදුණු කෙනා කියලා. දැන් මේ කවපි හදන්නේ මොකක් කරන්න? නාල පිරිසුදු වෙන තමයි හදන්නේ. ඒ වතුරෙන් නෙවෙයි. එහෙනම් මේ ප්‍රඥාවෙන් තමයි නාන්න ඕනේ. සිහියෙන් තමයි නාන්න ඕනේ. අන්නේ දෙකෙන් නෑවහම මුකකින් දෙතරට එන්න පුළුවන්. මේ සසරියෙන් එතරට එන්න පුළුවන්. මොකද තණ්හා දික්ටි මාන වශයෙන් උපදින සංකල්ප සංකල්පනා දුරු කරගන්න පුළුවන්. හොඳයි. මේ තේරෙනවනේ. ආගුම්න කරෝති කිංචි ලෝකේ සබ්බ සංයෝගේ විසජ්ජ බන්ධනානි සබ්බත්ත න සජ්ජති විමුක්තෝ නාගෝතාදි පෞච්ඡතේ තතත්ථාති. එතකොට අවසානයේ අහපු ප්‍රශ්නේ මොකද්ද? දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි බ්‍රාහ්මණ කියන්නේ කාටද? ඊළඟට ශ්‍රමණ කියලා කියන්නේ කාටද? ඊළඟට නාල පිරිසුදු වෙන්නේ කොහොමද? එතකොට ඊළඟ එක ආගුම්න කරෝති කිංචි ලෝකේ සබ්බ සංයෝගේ විසජ්ජ බන්ධනානි. එතකොට සබ්බත්ත න සජ්ජති විමුක්තෝ නාගෝතාදි පෞච්ඡතේ තතත්තාති. සබ්බ සංයෝගේ විසජ්ජ බන්ධනානි. මේ සියලු සංයෝගයෝ, සියලු සංයෝගයෝ කිව්වම මොනවද? දැන් සියල්ල කියන එක දන්න නිසා ඒක ගලප ගන්න ඕන. කොහොමද? සියලු සංයෝග කියලා කියන්නේ ඇස රූපයත් එක්ක එකතු වීම, කන ශබ්දයත් එක්ක එකතු වීම, මේ ආධ්‍යාත්මික ආයතන හයත්, බාහිර ආයතන හයත් එකතු වීම තමයි සංයෝග කියලා කියන්නේ. ඒතර සබ්බ සංයෝගේ විසජ්ජ බන්ධනානි. එකතු දැන් ඒකට තමයි සංයෝග කියලා කියන්නේ. බෑ ඒකත් එක බැඳීමක් උපදිනවා. ලස්සන රූපයක් නම් ඒකත් එක්ක සංයෝග වෙනවා, බැඳීමක් උපදිනවා. දැන් කාටද එහෙම වෙන්නේ? තෘෂ්ණාව, දිට්ඨිය, මානිය තියෙන කෙනාට. මොකක්ද වෙන්නේ? සංයෝගයක් සිද්ධ වෙනවා, ඒත් එක්ක බැඳීමක් උපදිනවා. එතකොට සබ්බ සංයෝගේ විසජ්ජ, සියලු සංයෝගයත් එක්ක උපදින බැඳීම දුරු කළ තියෙන. එතකොට ආගුන්න කරෝති කිංචි ලෝකේ, කිසිදු පවක් ඒ නිසා, පවක් කියලා කිව්වේ සසර පැවැත්තට හේතු වෙන කාරණාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි එහෙම සිද්ධ වෙන්නේ නැත්තේ? අර සංයෝගයත් එක්ක උපදින බැඳීම නැහැ. අර චන්දරාගය කියලා කියන්නේ එනේ. සබ්බත්තන සජ්ජති විමුක්තෝ, සියලු ස්ථානයේ ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. ලැබීමක් කියලා කිව්වේ ලැබීමක් කියලා කියන්නේ දැන් අපි ලස්සන රූපයක් දැක්කොත්, ලස්සන ශබ්දයක් ඇහුණොත්, හොඳ ශබ්දයක් ඇහුණොත් අපි ඒ ගෙදරාවත් මතක් වෙනවනේ නේද? දැන් අපි පාරේ යනකොට ලස්සන රූපයක් දැක්කොත්, ලස්සන මල් පැලයක් කියමු, මල් ගහක් කියමු, මොකක් හරි පළතුරු ගහක්, ගෙදර ඇවිල්ලත් ඔක මතක් වෙනවනේ. නිමිති ගන්න අන්න ඒ ලැබ ගැනීමක් වෙන්නේ. ලැබගත්ත කියන්නේ ඒ අරමුණේ අපි පිහිටනවා, නවතිනවා. එතකොට ඇයි එහෙම පිහිටීමක් ලැබීමක් සිද්ධ වෙන්නේ නැත්තේ? සබ්බ මේ සංයෝගයත් එක්ක ඇති වෙන බැඳීම දුරු කරලා තියෙන. ඒ සංයෝගයත් එක්ක ඇති වෙන බැඳීම තියෙන්නේ කාටද? තෘෂ්ණා, මාන, දිට්ටි තියෙන කෙනාට. මේ උපාදානස්කන්ධයත් එක්ක, පංචස්කන්ධයත් එක්ක තුෂ්ණාමාන දුට්ටි තියෙන. ඒ නිසා උපාදානස්කන්ධයක් වෙලා තියෙනවා. අන්න යාට තමයි මේ සංයෝගයත් එක්ක බැඳීම උපදින්නේ. මේ කියන එක තේරෙනවා නේද? ඔව්. ඒ නිසා ආගුන්න කරෝති කිංචි ලෝකේ, කිසිදු පවක් නැත්නම් වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ ආයතන ලෝකේ. එතකොට සබ්බත්තන සජ්ජති විමුක්තෝ, අරමුණු වල ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොන අරමුණු වලද? එහෙන් ගන්න රූපය කෙරෙහි, කණෙන් ගන්න ශබ්දය කෙරෙහි, අන්න ඒ වගේ විමුක්ත වෙලා තියෙන්නේ. එයාට කියනවා නාගෝතාදි පෞච්ඡතේ තතත්තාති. එයාට තමයි කියන්නේ නාග කියලා. තේරුණා? සම්සදන තාදි කියන්නේ රහතන් වහන්සේ තාදි නොසෙල්ලෙන ගුණේ යුක්ත. ඒ නොසෙල් අන්හරි. ඒ තාදි කියලා කියන්නේ නොසෙල්ලෙන ගුණේ. එතකොට නොසෙල්ලෙන ගුණේ තියෙන්නේ අර ටික නිසා. මේ හැම උටම ත්‍යාදී කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ ත්‍යාදී කියලා කියන්නේ නොසෙල්ලෙන ගුණය. රහතන් වහන්සේගේ ස්වභාවය නොසෙල් කම්පා නොවීම, හිත කම්පා නොවෙන්නේ අන්නේ ස්වභාවයෙන් යුක්ත නිසා. තත්ගුණය කියලත් කියනවා. තතත්තාදී කියලා කියන නුසෙල්ලෙන ගුණය. අන්න මේ වචන එකට එකතු කරලා දැන් තාදී වෙලා තියෙනවා. මේ වචන කීපයකට එකතු වෙලා තාදී ගුණය. නාගෝ තාදී පෞච්ඡතේ තතත්තාති. ඒ ගුණයෙන් යුක්ත, නුසෙල්ලෙන ගුණයෙන් යුක්ත කෙනා තමයි නාග කියලා කියන්නේ. දැන් ප්‍රශ්න හතර මතකද? දැන් කොහොමද පළවෙනි එකේ බ්‍රාහ්මණ වෙන්නේ කොහොමද? බ්‍රාහ්මණයෙක් වෙන්න නම් සියලු පව් බැහැර කරලා සමාහිත සිතක් ඇති, තණ්හා දෘෂ්ටි මාන අරමුණක් නොගන්න කෙනාට තමයි බ්‍රාහ්මණ කියලා කියන්නේ. ඊළඟට සමනෝ කියලා කියන්නේ පින්පව් අත්හැරලා නැත්නම් හිත සමාහිත භාවයටපත් වෙලා පින්පව් අත්හැරලා ආධ්‍යාත්මීය සහ බාහිර ආයතනවල යථා ස්වභාවය අවබෝධ කරපු ජාති මරණ ඉක්ම වූ කෙනාට කියනවා සමන කියලා. ඊළඟට නාන පිරිසුදු වෙන්නේ කොහොමද? තණ්හා දිට්ඨිමාන තණ්හා දිට්ඨිමාන දුරු කිරීමෙන් තමයි තණ්හා දිට්ඨිමාන වශයෙන් උපදින සංකල්පනා ඉක්මවු කෙනාට තමයි කියන්නේ මොකක් කියලා නාල පිරිසුදු කෙනා කියලා. ඊළඟට නාගෝ කියලා කියන්නේ කාටද? සංයෝගයත් එක්ක උපදින බැඳීම් දුරු කරපු කෙනාට කියනවා නාග කියලා. ඒකට තව විස්තර කිව්වොත් එහෙම ඒ අරමුණත් එක්ක ලැබ නොගන්නා කෙනාට කියනවා නාග කියලා. තේරුණාද? හොඳයි. අතකෝ සබියෝ පරිභාජු. මේ ඊට පස්සේ සබිය පරිභාජගේ බොහොම සතුටටපත් වෙලා උද්වේගයටපත් වෙලා දැන් බුදුහාමුදුරුත් එක්ක බොහොමත්ම සතුටටපත් වෙලා හිත පිනා ගිහිල්ලා ශරීරයටත් ඒක දැනිලා ඉතින් මේ නැවතත් ප්‍රශ්නයක් අහනවා. දැන් ප්‍රශ්න 8ක් අහලා ඉවරයි නේද? ඔව්. ඊළඟට අහනවා මෙන්න මේ ටික තමයි මම විස්තර කරන්න ඕනි ටික. මෙන්න මේ ප්‍රශ්න 4 තමයි මේක මට ඇත්තටම විස්තර කරන්න ඕනි දෙන්නේ. මොකද්ද? කංකෙත්ත ජිනං වදන්ති බුද්ධා කුසලං කේන කතංච පණ්ඩිතෝති මුනී නාම කතං පෞච්ඡති පුට්ටෝ මේ භගවා ව්‍යාකරෝහි. අහනවා කෙත්ත ජින කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කෙත්ත ජින කියලා කියන්නේ කාටද? කෙත්ත ජින කියලා කියන්නේ කාටද කියලා අහන. ඊළඟට කුසලං කේන කුසල කියලා කියන්නේ කාටද කියලා අහන. කතංච පණ්ඩිතෝති පණ්ඩිත වෙන්නේ කොහොමද කියලා අහන. මුනි නාම කතං පෞච්ඡති මුනි කියලා කියන්නේ නැත්නම් මුනිවරයා කියලා කියන්නේ මුනි කියලා කියන්නේ කතම් පෞච්චති කොහොමද කියලා අහනවා මුනි කියලා කියන්නේ කොහොමද කාටද කියන්නේ මොන ගුණයෙන් යුක්ත කෙනාටද කියන ස්වභාව මොන ගුණයෙන් යුක්ත කෙනාටද මුනි කියලා කියන්නේ කියලා අහනවා. පුට්ටෝ මේ භගවා ව්‍යාකරෝහි මොකද්ද ප්‍රශ්නේ? කෙත්ත ජින වෙන්නේ කාටද? කුසල කියන්නේ කාටද? පණ්ඩිත කියන්නේ පණ්ඩිත වෙන්නේ කොහොමද? මුනි නාම මුනි කියලා කියන්නේ කෙනාටද? මෙන්න මේ ප්‍රශ්න හතර අහන. මෙන්න මේ හතර තමයි බොහොම වටින්නේ. කෙත්ත ජින වෙන්නේ කොහොමද? කෙත්තානි විචෙය්‍ය කේවලානි දිබ්බං manussංච බ්‍රහ්ම කෙත්තා සබ්බ කෙත්ත මූල බන්ධනා පමුත්තෝ කෙත්ත ජිනෝ තාදි පෞච්ඡතේ තතත්තා. එතකොට දැන් මේ මම ඉන්නවනේ නේද? එහෙනම් මම ඉන්නකම් මේ කෙත් තියනවා අපි හැමෝටම. කෙත් කියලා කිව්වේ මේ සිතේ දැන් කරපු පින් තියනවානේ. පින් කුසල් නැත්තම් කුසල් අකුසල් කියලා දෙකක් තියෙනවානේ. මේ කුසල් අකුසල් තියෙනකන් මේ කෙත් තියෙනවා. කෙත් තියෙන කියලා කියන්නේ කුසල් අකුසල් කියලා කියන්නේ බීජ කියලා කියන්නේ මේ සසරේ අපිව තව තැනක උපදවන ඒ උපදවල විපාක ලබා දෙන දේවල් තමයි පින්පව් කියලා කියන්නේ. නැත්නම් කුසල් අකුසල් කියලා කියන්නේ. ඒ හැත්තෙම බීජ. තේරුණාද? එතකොට කෙත් මොනවද? මේ manuss ලෝකයේ කෙතා. කාම භවයේ කෙතා. රූප භවයේ කෙතා. අරූප භවයේ කෙතා. කාම භවයේම තමයි මොක මොනවද තියෙන්නේ? කාම දුගති භූමි තියෙන්නේ මේ කාම භවයට අදාළවන්නේ. එතකොට ඒකත් කෙතත් බලන උදාහරණෙන් දැන් සරලව කිව්වොත් මේ 31 භවයම කෙතක් තේරුණා. කාටද දැන් කේත? යනගෙනා. ඒ කියන්නේ තෘෂ්ණා දිට්ටි මාන තියෙන කෙනාට තමයි මේ 31 භවයේම කෙතක් වෙන්නේ. එතකොට දැන් යහන්නේ කෙත්ත ජින වෙන්නේ කියන්නේ බුදුහාමුදුරු කෙත්ත ජින කියලා කියන්නේ කාටද? කං කෙත්තානි විචය්‍ය කේවලානි දිබ්බං manussංච බ්‍රහ්ම කෙත්තා. එතකොට මෙතන මේ අර්ධාසින් ගන්න ඕනි කොහොමද? දිබ්බං manussංච බ්‍රහ්ම කෙත්තා. දිව්‍ය මනුස්ස බ්‍රහ්ම කියලා කියන්නේ කෙත්. ඒ කියලා කියන්නේ දැන් මනුෂ්‍ය කියලා ගත්තාම ඒක කාම භවය. ඒ සතර පාය මුගීටද ඇයිති? කාම භවයට. හැබැයි දුගති භූමි, කාම දුගති භූමියට තමයි සතර පාය වැටෙන්නේ. එතකොට මේ එතකොට දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කියන නැත්නම් මේ විදිහට ගත්තොත් 31 භවයම කාම භවය, රූප භවය, අරූප භවය කියන මේ 31 භවයම සේ කෙත්. අපි යම් කිසි කුසලයක් ඒකට අනුව සකස් කරොත් හෝ යම් කිසි අකුසලයක් ඒකට අනුව සකස් කළොත් ඒ කුඹුරට වැටුණා වෙනවා. ඒ කුඹුරට වැටුණාම ඒකේ විපාක තමයි දෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්න තිරිසන් සහගත උපතක් සැකසුනොත් දැන් මිනිසියෙක් කියලා ඉඳලා තිරිසන් සහගත වුණොත් ඒ තිරිසන් සහගත විපාක තමයි විපාකයට අදාළ සිත් තමයි පහළ වෙන්නේ. ඒකට මිනිසියෙකුට දැනෙන මේ සුවේ දැනෙන්නේ නැහැ. ඒ මොකෝ ඇයි ඒ ලෝකයේ පහළ වෙන්නේ, ඒ හිතේ පහළ වෙන්නේ? ඒකට අදාළ චිත්ත චෛතසික ධර්ම. තේරුණාද? බීජ සූත්‍රය කියන්නේ ඒක කම්මං කෙත්තං කේ විඥානං බීජං තනසෙන් මං හිතන්නේ මහත්. මම ඒක එතකොට මේ 31 භවයේම මේ අවිද්‍යාව, තෘෂ්ණාව, මානය කියන මේ තුන තියෙනකම් මේ 31 භවයේම කිතා. ඒ කියන්නේ ඕන තැනක ගිහිල්ලා වැටුනොත් එහෙම රෝපණය වෙන බීජ අපි ළඟ තියෙනවා. තේරුණා? අර ටික කෙත් මොකද්ද? අර දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය සතර පාය මේ ඔක්කොම කෙත්. මොකේදද? මේ තෘෂ්ණා දිට්ටි මාන කියන මේ එකටනේ මම කියලා අරගෙන තියෙන්නේ. ඒක පැලවෙන්න කෙතක්. එතකොට කෙත්තා නිවිචය කේවලානි දිබ්බම් මනුස්සකංච බ්‍රහ්ම කෙත්තා. එතකොට මෙන්න මේ දිව්‍ය මනුස්ස බ්‍රහ්ම කියලා කියන්නේ කෙත්. අන්නේ ඒ කෙත් විචය කේවලානි මැඩගෙන හිටපු කෙනාට සබ්බ කෙත්ත මූල බන්ධනා පමුත්තෝ. මේ සියලුම කෙත් සැකසෙන්නේ මූල බන්ධනය. මේ සියලුම කෙත් සැකසෙන්න මූලය මූල බන්ධනය මොකද්ද? අවිද්‍යාව, තෘෂ්ණාව, මානය කියන මේ තුන. අන්නේ තුන උදුරලා දැමීමෙන් සබ්බ කෙත්ත මූල බන්ධනා පමුත්තා. ඒ කෙත ඉක්මවල තියෙන මොකක් ඉදිරීමෙන්ද? දැන් මේ පින්පව් අපි මුලිනුත් කතා කරන්නේ. දැන් පින්පව් තියෙන්නේ මම තියෙන කන්නේ. එතකොට මම තියෙන්නේ අවිද්‍යා, තෘෂ්ණා, මාන කියන තියෙන කන්නේ. එතකොට ඒ තුන තියෙනකන් අපිට කෙත තියෙනවා, බීජ තියෙනවා අපි ළඟ නේ. එතකොට ගිහිල්ලා අපිට ඒ බීජ මොන ආකාරයේද ඒ කෙතට ගිහිල්ලා වැටෙනවා කර්ම ස්වභාවය අනුව. එතකොට ඒකට අදාළ විපාකසිත් පහළ වෙනවා. එතකොට සබ්බ මේ කෙතට මේ සියලුම කෙත් පැනවෙන්න මූලය මොකද්ද? මේ අවිද්‍යා, තෘෂ්ණා, මාන කියන මේ තුන තමයි කෙත්. මේ සියලුම කෙත් සැකසෙන්න මූලය. කෙත්ත ජිනෝතාදි පෞච්ඡතේ තතත්ත. එහෙනම් අන්නර මූලයේ උදුරලා දම්පු කෙනාට, මූලයේ ඉක්ම වූ කෙනාට කියනවා මොකක් කියද? කෙත්ත ජින ඒ භාග්‍යවතුන් වහන්සේටත් කියනවා කෙත්ත ජින කියලා. ඇයි ඒ? භාග්‍යවතුන් වහන්සේ මේ කෙත ඉක්මවපු කෙනෙක්. අපෝ මැරිලා ගිහිල්ලා උපදින තැන නෑ. එහෙම තියෙනවා නම් තමයි එයාට කෙතක් තියෙන්නේ. මැවිල්ල ගිහිල්ලා උපදින්න තැනක් තියෙනවා. අන්න ඒක කෙතක්. එතකොට මේ කාටද කියන්නේ කෙත්ත ජින කියලා? අරියතුන් වහන්සේට කියන්නේ. දැන් මේ අපි මේ ඇහෙන් රූප බලලා මොකද කරන්නේ? කුඹුර හදාගන්නේ කරන්නේ. කනින් ශබ්ද අහලා මොකද කරන්නේ? ඔව් කුඹුර හදාගන්න. නහසෙන් ගඳ සුවඳ විඳිනා මේ අර තණ්හා දිට්ටි මාන වශයෙන් අරගෙන මොකද්ද මේ කරන්නේ? කුඹුර හදාගන්න. ඔක දැන් අපි ලෝභ දේශ මෝහ කියන අකුසල ධර්මියෝ මුල් කරගෙන කළාම මොකද වෙන්නේ? අන්න හරි. හැම කෙතෙම සරුකෙත් නෙවෙයිනේ නේද? සමහර අයගේ නියඟය සමහර අයට වතුර නැහැ නේද? ඒකේ තද කුණාටු ඒ වගේ කෙත් තියෙනවා. එතකොට මේ කියන්නේ මොකක්ද? දුක් සහිත තැන්. එතකොට මේ ලෝභ දේශ මෝහ පරිහරණය කරන්න අර දුක් සහිත විපාක තියෙන කෙත් තමයි සැකසෙන්නේ. එතකොට මේ කරන හැම ක්‍රියාවකටම මේ ඇහෙන් අපි මොන විදිහටද බලන්නේ? කනින් මොන විදිහටද ශබ්දය අසන්නේ? නහසෙන් මොන විදිහටද මේ ගඳ සුවඳ ඇසුරු කරන්නේ? දිවෙන් කොහොමද මේ රස එහෙට ලෝභය දේශය මෝහය යකුසල මුල් ප්‍රධාන වෙන්න අර කෙත නිසරු කෙතක් බවට පත් වෙනවා. දුක් සහිත කෙතක් තමයි අපිට ඇති වෙන්නේ. මේක අපි ටික ටික හෝ ලෝභ දේශ මෝහ දුරු කරගන්න උත්සාහ කරනවා, සම්මා දිට්ඨියට පැමිණෙන්න උත්සාහ කරනවා නම් අන්න සරු කෙතකට ස්වභාවය තමයි සැකසෙන්නේ. හැබැයි මේ මොන ස්වභාවය වුණත් කෙත පැන වෙන මොකක් තියෙන කන්ද? අවිද්‍යාව, තණ්හාව, මාන කියන. එහෙනම් කෙත්ත ජින කියලා කිව්වේ අර අවිද්‍යාව, තෘෂ්ණා, මාන කියන. මෙන්න මේක ඉක්මවු කෙනාට, මේක දුරු කළ කෙනාට කෙතක් නැහැ. ආපහු ගිහින් උපදින්න තැනක් තිබුණොත් තමයි කෙතක් තියෙන්නේ. තේරෙනවා නේද? ඔව්. මේකත් බලමු. කෝසානි විචෛය කේවලානි දිබ්බං මනුස්ස කංච බ්‍රහ්ම කෝසං සබ්බ කෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝ තාදි පෞච්ඡතේ තතත්තා. ඊළඟට අහු ප්‍රශ්නේ මොකද්ද? කුසලේ. කුසල කියන්නේ කාටද? එතකොට කෝසානි විචෛය කේවලානි දිබ්බං මනුස්සංච බ්‍රහ්ම කෝසං. මේ දිව්‍ය බ්‍රහ්ම මේ 31 භවයේම කෝෂයක්. කෝෂයක් කියලා කියන්නේ මේ එක. දැන් හිතන්න දැන් V8ක් ගන්න. දැන් කෙත තියෙනවනේ. දැන් V8ක් අරගෙන V8 පොත්ත ඉවත් කළොත් ඒකට මොකක් කියලා කියන්නේ? අනිත් ඉවත් කරන කැලේ 10 කියලා කියනවා. එක එක පළාත්වල එක එක කියන එකයි මම ඇහුවේ. ආ. දවට දැන් අර කෝෂය තියනකම් අර බීජය කුඹුර ගැටුනොත් මොකද වෙන්නේ? කෝෂය එතකොට අර 10 පොත්ත අයිංගල්ල වියට ගිහින් හාල්ලට ගිහින් එතකොට ඒකට වෙනස් තමයි කියදෙන්නේ හාල් කියලා නේ. එතකොට ඒක ගිහින් දැම්මෝ. කලෙන්නේ එහෙනම් කෝෂයේ තියෙනකන් තමයි අර බීජේ රෝපණය වීමේ හැකියාව තියෙන්නේ. හොඳයි. එතකොට මේ 31 භවයේම මෙන්න කෙත්තානි විචය කේවලානි කෝසානි විචය කේවලානි දිබ්බං මනුස්සංච බ්‍රහ්ම කෝසා සබ්බ කෝස මූල බන්ධනා පමුත්තෝ. මෙන්න මේ වගේ මේ තෘෂ්ණාව, මානය, දිට්ඨිය කියලා කියන්නේ කෝෂය. මොකක් රැස් කරපු කෝෂයක්ද? මේ පිම්පව් දෙකම රැස් කරන් ඉන්න කෝෂයක් තමයි. මොකද්ද? තෘෂ්ණාව, දිට්ඨි, මාන කියලා කියන්නේ. තෘෂ්ණාව මේ තුන දන්නවනේ නේ? තෘෂ්ණාව, දිට්ඨි, මාන. මේ දිට්ඨි කිව්වම කීයටද? අවිද්‍යාවට. අවිද්‍යාව කියලා කිව්වේ මොකද්ද? මේ ආයතන හයේ යථාව නොදන්නාකම, බාහිර ආයතනවල යථා ස්වરૂපය තියෙන යථා ස්වභාවය නොදන්නාකමට කියනවා දිට්ඨි කියලා, අවිද්‍යාව කියලා කියනවා. ඊට ඊටපස්සේදී ඒත් එක්කම අපිට පැනවිලා තියෙනවා මොකද්ද මම කියලා අදහසක්. ඒකට කියුවේ මොකක් කියලා? මාන කියලා. ඒත් ඒ මම පවතිීමේ ඕනෑකම, උවමනාව, පවතින ස්වභාවයක් පැනවිලා තියෙනවා. ඒකට මොකද්ද කියුවේ? තෘෂ්ණා. එතකොට අන්න ඒ තුල තමයි මොනවද රැස් වෙලා තියෙන්නේ? අර හාල් හාල් ලැටේ තියෙන වගේ අර 10 පොත් ඇතුලේ මොනවද තියෙන්නේ? තිම්පව් ඔක්කොම සකස් වෙලා. එහෙනම් අර යම් කිසි කෙනෙක් අර බීජේ ඉවත් කළා. ඒ කියන්නේ අර 10 පොත් වෙනිම අයින් කළා, හාල් ලැටේ වෙනිම ගත්තොත් එතන පැලවෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. අර දෙක එකට තියෙනකොට තේරුණා. එතකොට අන්න ඒ වගේ මේ අවිද්‍යාව, තෘෂ්ණාව, දිට්ඨිය කියන මේවා මේ තුනත් එක. ඒක තමයි කෝෂය. ඒක තියෙනකම් මේ පිම්පව මොකද වෙන්නේ? රැස් වෙනවා. රැස් වෙනවා කියන කෙතක් තියෙනවා. බීජයත් මෙතන රැස් වෙනවා. ඒකට අනුකූල ප්‍රෝපණය සිද්ධ වෙනවා. එහෙනම් කෝසානි විචය්‍ය කේවලානි දිබ්බම් මනුස්සංච බ්‍රහ්ම කෝසං. එහෙනම් දිව්‍ය කෝස, බ්‍රහ්ම කෝස, මනුස්ස කෝස කියන මේ රූප භව, අරූප භව, මේ කියන 31 භවයම, කාම භවය, මේ 31 භවයම පැනවෙන්න කෝසේ තියෙන කාගෙලන් තමත් එක්ක තමයි තියෙන්නේ. මොකද්ද ඒ තෘෂ්ණා? මේ චිත්තසංතානයේ මොහොතක් මොහොතක් පාසා ඇති වෙන තෘෂ්ණා, දිට්ඨි, මාන කියන මෙන්න මේ කෝෂය මේ තමයි අර තව තැන ගිහිල්ලා තව කෙතක වැටිලා බීජ රෝපණය කරන්න මේ හැකියාව තියෙන්නේ. දැන් මේක අයින් කරන්න පුළුවන් කොහොමද? දැන් අපි අර අයින් කරන්න නියපොත්තෙන් පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවනේ නේ? මොකක්ම හරි ක්‍රමයක්, වණී දාලා කොටන්න ඕන නේ, මෝලේ දාලා වහන්න ඕන, මෙම මොකක් හරි ක්‍රමයක් තියෙනවා. අන්න මේ වගේ තමයි මෙන්න මේ පිම්පව් ගිලගෙන තියෙන මේ අවිද්‍යා, තෘෂ්ණා, මාන කියන මේ කෝෂය ඉවත් කරන්න තියෙන ඒ තමයි මොකක්ද? සතිය කියලා කියන්නේ. ඒක තමයි ක්‍රම. සතිය සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒක. මොකක්ද? අර වනේ දාලා කොටල පොත් ඉවත් කරනවා වගේ, අද නියපොතු වල රල්ලා පොත් ඉවත් කරනවා වගේ මේ තෘෂ්ණා, මාන, දිට්ටි වල ගිලගෙන තියෙන මේ බීජ ස්වභාව ඉවත් කරන්න තියෙන, පිම්පව් ස්වභාව ඉවත් කරන්න තියෙන අන්නේ සති සම්පජඤ්ඤය. තේරුණාද? එතකොට කුසලෝ తాදි පෞච්ඡතේ තතත්ත සබ්බ ලෝක කෝස මූල බන්ධනා පමුත්තු. එතකොට සියලු කෝසයේ මුල කොහෙද තියෙන්නේ? මේ සියලු කෝසවල මුල කොහෙද තියෙන්නේ? මාන. ඒක තියෙන්නේ Taman එක. එතකොට අන්න ඒක ඉක්මවෝනම් කවුරු හරි කෙනෙක් සබ්බ කෝස මූල බන්ධනා පමුත්තු, ඒක ඉක්මවෝනම් තණ්හා, දිට්ඨි, මාන දුරු කළා නම් අන්න යාට තමයි කියන්නේ මොකක් කියලාද? කුසලෝ తాදි ඒ නොසෙල්ලෙන ගුණයෙන් යුක්ත කෙනාට කුසල කියලා කියනවා. දැන් ওই නමට කුසලා කියලා එහෙම තියෙන කට්ටියගේ ලේසි නෑ හැබැයි නේද කුසල වෙන්න නේද? කුසල ධම්ම කියවට ලේසි නෑ කුසල ධම්ම නේ? කුසල චිත්ත කියවට කුසල චිත්ත හදාගන්න ලේසි නෑ. දැන් නිදිමතයිද? දුර් මොනෝද කල්පනා කරන්නේ? ඊළඟ ගාතාවත් බලමු. තදූ භයානි විචෙය්‍ය පණ්ඩරානි අජ්ජත්තං බහිද්ධාච සුද්ධිපඤ්ඤෝ කන්නං සුක්ඛ මුපාති වත්තු පණ්ඩිතෝ తాදි පෞච්ඡතේ තතත්ත. එතකොට අජ්ජත්තම් බහිද්ධාච සුද්ධි පඤ්ඤෝ කන්නං සුක්ඛ මුපාති වත්තිතෝ. මේ සුදු ධර්ම කළු ධර්ම කියලා එකක් අහලා තියෙනවද? අහලා තියෙනවනේ. ටිම්පව් වලට කියන තවත් නමක් තමයි සුදු ධර්ම කළු ධර්ම කියලා කියන්නේ. කන්නං කියලා කියන්නේ කළු ධර්ම කියන එක. කළු ධර්ම කියලා කියන්නේ පව් වලට කියන තවත් නමක්. එතකොට සුක්ඛ ධම්ම කියලා කියන්නේ සුදු ධර්ම කියන එකයි. සුදු ධර්ම කියලා කියන්නේ තින් වලට කියන තවත් නම. එතකොට තදූ භයානි විචය්‍ය පණ්ඩරාණි අජ්ජත්තම් බහිද්ධාච සුද්ධිපඤ්ඤෝ. මේ තදූ භයානි විචය්‍ය පණ්ඩරාණි, මේ පණ්ඩරාණි කියලා කියන්නේ ආයතන වලට කියන නම. ආයතන කිව්වේ ඇස කන නාසය දිව ශරීරය මනසටත් රූප ඒ ටිකට තමයි විශේෂයෙන් පණ්ඩර කියලා කියන වචනේ යොදන්නේ. එතකොට තදූ භයානි විචය්‍ය පණ්ඩරාණි. එතකොට අජ්ජත්තම් බහිද්ධාච සුද්ධිපඤ්ඤෝ. මේ විසුද්ධි සුද්ධි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ දැන් අපේ ප්‍රඥාව හරියට මලකඩෙන් වෙහි මලකඩේ මලකඩ වලින් වෙලිච්ච යකඩයක් වගේ. එහෙම නැත්නම් දැන් මේ ප්‍රඥාව සුදු පිරුවටයක කිලිටි සුදු පිරුවටයක් තියෙනවා. ඒක කිලිටි වෙලා තියෙනවා. එතකොට ඒක සෝදන්න මොකද වෙන්නේ? දැන් යකඩනේ දැන් සුදු රෙද්දගම්. දැන් සුදු රෙද්දක් තියෙනවා. ඒක කිලිටි වෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි ප්‍රඥාව. මේ ප්‍රඥාව තියෙනවා. දැන් ඒක මොකක් වෙලාද තියෙන්නේ? කිලිටි වෙලා තියෙනවා. දැන් සෝදන්න මොකද වෙන්නේ? එක එක જાති දාලා අපි සෝදනවා. දෙහියෙන් පුල් දානවා. අරම මේව දානවා. දාලා හොදනවා. හොදන්න මොකද වෙන්නේ? මොනව දිවත් වෙන්නේ? අර කිලිටි ඉවත් වෙනවා. රෙද්ද සුදු. අන්න ඒ වගේ දැන් මේ තියෙන ප්‍රඥාව කිලිටි ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඒ කිලිට ඉවත් වෙන්නේ කොහොමද? සේදීමේ මොකෙන්ද සෝදන්න ඕන? සති සම්පජඤ්ඤයෙන් සෝදන්න ඕන. කොහොමද? මෙන්න මේ තදූ භයානි විචය්‍ය පණ්ඩරාණි. මෙන්න මේ ආයතන 6 ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන 6ත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ 6ත් යථා ස්වභාවය දැකීමේ. යථා ස්වභාවය නම් කුමක්ද? අනිත්‍ය ස්වභාවය. අන්නේ අනිත්‍ය ස්වභාවය දැකීමෙන් මේ දැකීමෙන් සුද්ධ වෙන්නේ මොකක්ද? දැන් ඒ පිරිසුදු වීමත් සේදීමත් එකටද වෙන්නේ? සැර දෙසරයකටද වෙන්නේ? හෝදන වෙලාවේ තමයි පිරිසුදු වීමත් වෙන්නේ. එහෙමනේ. ඒ වගේ මේකත් ඒ වගේ. මොකද්ද? අනිත්‍ය දකින්න සුභා අනිත්‍ය දකින්න මොහොතේ තමයි ප්‍රඥාවේ පරිසුද්ධ භාවය ඇති වෙන්නේ. තේරුණාද? ඒක මේක දෙසරයක වෙන එකක් නෙවෙයි. ඒ මොහොතේ ඒකත් එක්කම සිද්ධ වෙන කාරණාවක්. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික බාහිර ආයතන වල තියෙන යථා ස්වභාවය දැකීමෙන් අජ්ජත්තම් බහිද්ධා සුද්ධිපඤ්ඤෝ. යථා ස්වභාවය නම් කුමක්ද? අනිත්‍ය ස්වභාවය දැකීමෙන් මොකක්ද වෙන්නේ? සුද්ධිපඤ්ඤෝ. ප්‍රඥාව පරිසුද්ධ වෙනවා. සුද්ධිපඤ්ඤෝගේ පරිසුද්ධ භාවයටපත් වෙනවා. කන්නං සුක්ඛ මුපාති වත්තිතෝ. මේ කළු ධර්ම සුදු ධර්ම ඉක්මවා ඒකෙන් මොකද්ද කරන්න ඕන? ප්‍රඥාව සුද්ධ වෙන්න මොකද්ද නැති වෙන්නේ? අවිද්‍යාව දුරු වෙනවා. එහෙමනේ. එතකොට ප්‍රඥාව පිරිසුදු වෙන්න මොකද්ද වෙන්නේ? අවිද්‍යා තෘෂ්ණා මාන දුරු වෙනවා. ඒ දුරු වෙන්න මොකද වෙන්නේ? කළු ධර්ම සුදු ධර්ම ෂේ වෙලා යනවා. තොර අන්න ඒක මුපාතිවත්ති නෝ ඉක්ම වූ කෙනාට මොන කළු ධර්ම සුදු ධර්ම ඉක්ම වූ කෙනාට අන්න යාට තමයි කියන්න පණ්ඩිතෝතාදි පෞච්චතේ තතත්තා එන්න යාට තමයි කියන්න මොකක් කියලද පණ්ඩිත දැන් නමේ මුලට පණ්ඩිත හාමුදුරුව කියලා තිබුණට හරි අමාරුයිනේ නම් පණ්ඩිත කියන කාටද පින්පව් දෙකම ඉක්ම වූ වෙනාට ඒ පින්පව් ඉක්මවන්න පුළුවන් කොහොමද ප්‍රඥාව සුද්ධ කිරීමෙන් දැන් මොකක්ද වෙලා තියෙන්නේ ප්‍රඥාව කිලිටි වෙලා තියෙන්නේ එතකොට ප්‍රඥාව සුද්ධ කරන්න මේ සුද්ධ කරන්න නම් මොකද්ද කරන්න ඕනි මේ ආධ්‍යාත්මිකත් බාහිරවත් තියෙන මේ ආයතනවල යථා ස්වභාවය දකින්න ඕනි. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය දැකීමෙන්ම තමයි මේ ප්‍රඥාව පරිසුද්ධ වෙන්නේ. ඒ ප්‍රඥාව පරිසුද්ධ වෙනකොට තමයි තණ්හාව, තණ්හා දිට්ඨිමාන දුරු වෙන්නේ. ඒ දුරු වෙනකොට තමයි මේ කළු ධර්ම, සුදු ධර්ම කියන මේවා ඉක්මවන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. අන්නේ කළු ධර්ම සුදු ධර්ම ඉක්ම වූ කෙනාට තමයි පණ්ඩිත කියලා කියන්නේ. දැන් පණ්ඩිතද? බක පණ්ඩිත කියලා තියනා නේද? ඇයි ඒ බක පණ්ඩිත කියලා කියන්නේ? ඒ බකදී බ්‍රහ්මයා. ඒ බ්‍රහ්මයා බක බ්‍රහ්මයා හිතාගෙන ඉන්නේ මම තමයි ඔක්කොම කරන්න කියලා නේද? අන්න එහෙම කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් අපි අර විවාහය කියන මොකක්ද කියලා? කපන්නිට කියලා කියන. ඒ කියන්නේ එයා හිතාගෙන ඉන්නවා මම තමයි ඔක්කොම කරන්නේ. ඒ කායි කොහෙන්ද? අර මා බ්‍රහ්මී කතාවේ. එයාගේ නම බක බක්ම යන්නේ. ඒක ආවෙත් එහෙමද සමහරවිට? ඔව්. බකයා කියලා. දැන් මේ දහම උගන්වන පඬිත නම් කවුද? කළු ධර්ම, සුදු ධර්ම ඉක්ම වුණා. ඒ ටික මම ඉතින් අර නිින්ද කැඩෙන්න කියලා හඳයි. එතකොට අසතංච සතංච ඤත්වා ධම්මං අජ්ජත්තං බහිද්ධාච සබ්බ ලෝකේ දේව මනුස්සේහි පූජනීයෝ සංඝං ජාල මතිච්ච සෝ මුනීති. එතකොට ඊළඟ ප්‍රශ්නය ඇහුවේ මොකද්ද? මුනි කියලා කියන්නේ කාටද? එතකොට අසතංච සතංච ඤත්වා ධම්මං සත්භාවය අසත්භාවය අසතංච කියලා කියන්නේ අසත්භාවය සතංච කියලා කියන්නේ සත්භාවය ඤත්වා ධම්මං අජ්ජත්තං බහිද්ධාච සබ්බ ලෝකේ. දැන් අපි කියවනේ සබ්බ ලෝකේ කිව්වහම මොකද්ද? ආයතන 12. මේ ආධ්‍යාත්මිකත් බාහිරත් ආයතන 12. මෙන්න මේ තියෙන යථා ස්වභාවය දැකලා කවුරු හරි මේකේ සත් අසත් භාවය සත් අසත් භාවය කියලා. දැන් මේ ඇහත් එක්කත් මොකද්ද පහළ වෙන්නේ? විඥාණය පහළ වෙනවානේ. ඒක චක්කු විඥාණය නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනා ඇති වෙනවා. එහෙම නේද ඇති වෙන්නේ. එතකොට කනත් එක්කත් එහෙමයි. මේ ආයතන හයත් එක්කම ওই විදිහට තමයි ක්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මෙහි තියෙන සත් අසත් භාවය කොහි තියෙන අසත් අසත් භාවයේද? මේ ආධ්‍යාත්මික ලෝකයේ බාහිර ලෝකයේ තියෙන සත් අසත් භාවය. සත් අසත් භාවය කියලා කියන්නේ දැන් අපි හිතමු දැන් අපි රූපයක් දකිනවා. ඒ රූපයක් දැකලා එහි අපි නිමිත්තග්‍රාහී වෙනවා. නිමිත්තග්‍රාහී වෙනවා කියලා කියන්නේ ඒ රූපය තුල බැස ගන්නවා. ඒක සත් භාවයේද අසත් භාවයේද? අසත් භාවය. එතකොට ඒකෙන් මිදෙන මිදෙන්න අපි මොකක් හරි පාවිච්චි කරනවා. මොකද්ද පාවිච්චි කරන්නේ? සිහිය පාවිච්චි කරලා වීරියෙන් අපි ඒකෙන් අනිත්‍ය මෙනෙහි කරලා ඒකෙන් මිදෙනවා. අන්න ඒකට කියන මොකක් කියලාද? සත් භාවය. අන්න එතකොට අසතංච සතංච ඤත්වා ධම්මං ධර්මේහි තියෙන සත් අසත් භාවය දැකලා මොකේද? ධර්මේහි. එතකොට ධර්මයේ කිව්වහම දැනගන්න ඕනේ මොකද්ද? චිත්ත චෛතසික ධර්ම. දැන් මේ ඇහත් එක් උපදින්නේ චක්කු විඥානය පහළ වෙලා ස්පර්ශය ඇති වෙලා වේදනාව ඇති වෙලා ආපහු මොකද වෙන්නේ? ආපහු ඒ චිත්තචෛතසික ධර්මය පහළ වෙනවා. තේරුණාද? කනත් එක්කත් එහෙමයි. එතකොට ඒකේ තියෙන සත්භාවය අසත්භාවය දැනගෙන අජ්ජත්තම් භය සබ්බ ලෝකේ එහි තියෙන යථා ස්වභාවය ආධ්‍යාත්මික ආයතනවලත් බාහිර ආයතනවලත් තියෙන යථා ස්වභාවය නම් අනිත්‍ය. ඒ අනිත්‍ය දැකලා අසතංච සතංච ඤත්තා. ඒ කියන්නේ සත් අසත් භාවය දැකලා සත් භාවය තමයි හැම වෙලාවකම එයින් මිදීම. මොයින් මිදීමද? අර ආයතන හයට ගෝචර වෙන අරමුණු තියෙනවානේ. ඒ අරමුණු හැම වෙලාවකම කිඳා බහින්නෙම තෘෂ්ණා දිට්ටි මාන වශයෙන් තමයි කිඳා බහින්නේ. එතකොට අන්නේ තෘෂ්ණා දිට්ටි මාන වශයෙන් කිඳා බහින අරමුණේ තෘෂ්ණා දිට්ටි මාන ඉවත් කර ගැනීම තමයි සත්භාවය. තේරුණාද? එතකොට අන්නේ හිම කවුරු හරි කෙනෙක් මෙන්න මේ සත් අසත් භාවයේ දැකලා මේ සත් අසත් භාවයේ දැනගෙන මේ ධර්මය තේරුම් අරගෙන මේ අජ්ජත් බහිද්ද මේ ලෝකෙහි තියෙන යථා ස්වභාවය ආධ්‍යාත්මික බාහිරව තියෙන මේ යථා ස්වභාවය ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්නව නම් අනේ දේව මිනිස්සෙහි පූජනීයෝ දෙවි මිනිසුන් විසින් පිදීමට සුදුසු කෙනෙක් අන්නේ යාට කියනවා ජංගං ජාල මතිච්ච. එයා මේ සංගං ජාල මතිච්ච සංගං කියලා කියන්නේ කෙලෙස් ගැට කියන එක. කෙලෙස් ඒ කියන්නේ ලෝභ දේශ මෝහ වශයෙන් ගත්ත නැත්නම් රාග දේශ මෝහ වශයෙන් ගත්ත මේ කෙලෙස් තියෙනවනේ. අන්න ඒව ඉක්මවූ කෙනා තමයි කියන්නේ සෝ මුනි කියලා කියන්නේ. දැන් මේක තේරුණාද? දැන් කෙලෙස් ගැට හැදෙන්නේ ඇයි? සත් අපි අසත් දේ සත් වශයෙන් ගන්නවා. දැන් මේ ලෝකේ තේරුණාද? දැන් ලෝක ලස්සන මල් පෙලයක් තියෙනවා. අපි ඒක දැකලා ඒක දැක්කහම මම ඒක ලස්සනයි කියලා හිතාගෙන ඒක අර මං කිය ඒක නිමිත්තක් ග්‍රාහී වෙලා ඒක සත්ව වශයෙන් අරගන්නවා. අරගත්තහම මොකද වෙන්නේ? අර රාග දේශ මෝහ කෙලස් ගැට තමයි සැකසෙන්නේ. ඒක මේක අපි දැකලා මේකේ ස්වභාවය දැකලා ඉවර වෙලා මේ අනිත්‍ය වශයෙන් මෙයා දැක්කොත් අන්න ඒක තමයි සත්භාවය කියලා කියන්නේ. ඒ කියන්නේ අර රාග දේශ මෝහ කියන මේ අකුසල මූලයන් දුර් වෙන ස්වභාවය. ඒතර කවුරු හරි කෙනෙක් මෙන්න මේ කෙලස් ගැට ඉක්මවුවොත් අන්න එයාට තමයි කියන්නේ කවුද කියලාද මුනි කියලා කියන්නේ. කාටද කෙලස් ගැට ඉක්මවු කෙනාට? මේක හැබැයි මේ බොහොම මේ ටික තේරුණා. දැන් ගාථා කීයක් ඉවරයි? ප්‍රශ්න 12ක් ඉවරයි. අපි මේ හතරත් ඉවර කරු නැත්නම් ඊළඟ සතියටත් මේක වෙනවනේ නේ. ඊළඟදී මේ සභිය පරිබ්‍රාජකය බොහොම සතුටු වුණා. දැන් මේ ප්‍රශ්න හතර මොකද්ද අහපු? කෙත්තජින කියන්නේ කාටද? කුසල කියන්නේ කාටද? පණ්ඩිත වෙන්නේ කොහොමද? මුනි කියන්නේ කාටද? ඊළඟට කොහොමද කෙත්තජින වෙන්නේ? තෘෂ්ණාමාන දුරුකිරීමේ මොනක් කෙත්තද නැති වෙන්නේ? මේ බ්‍රහ්ම දිව්‍ය මනුස්සගේ නැත්නම් 31 භවයේම දුරු වෙනවා. ඊළඟට කුසල කියන්නේ කාටද? කෝෂණා. මේ අවිද්‍යා තෘෂ්ණා මාන කියලා කියන්නේ කෝෂයක් මොනව දරාගෙන ඉන්නද? තිම්පව් දෙකම දරාගෙන ඉන්න. එතකොට මේක අවිද්‍යා තෘෂ්ණා මාන දුරු කිරීම අර කුසල කියලා කියනවා. එතකොට පඬිත කියලා කියන්නේ කාටද? කළු ධර්ම සුදු ධර්ම ඉක්මවූ කෙනාට. පඬිත මුනි කියලා කියුවේ කාටද? සත්භාවය අසත්භාවය දැනගෙන කෙලෙස් ගැට ඉක්මවූ කෙනාට මුනි කියලා කියනවා. ඊළඟට කිම්පත්තීන මාහු වේදගුම් අනුවිදිතං කේන කතංච විරිය වාති අජානීයෝ කින්ති නාම හෝති පුට්ටෝ මේ භගවා ව්‍යාකරෝහි. ඊළඟට අහන්නේ කුමකට පැමිණියාහු නැත්නම් කිම්පත් කුමන පිළිවෙතකට පැමිණුණු කෙනාටද වේදගු කියලා කියන්නේ. මේ වේද වූ කියලා වචනේ භාවිතා වෙන පිරිත් සූත්‍රයකුත් තියෙනවා නේ. වේද වූ සබ්බ ධම්මේ කියලා නේ. අනුවිදිතං කේන, අනුවිදිත කියලා කියන්නේ කාටද? කතංච විරියවාති, වීරියවන්තයි කියලා කියන්නේ කාටද? අජානීයෝ කිංති, අජානීය කියලා කියන්නේ කාටද කියලා ඔන්න ප්‍රශ්න හතර. මොකද ප්‍රශ්න හතර? කුමන පිළිවෙතට පැමුණු කෙනාටද වේද වූ කියලා කියන්නේ? අනුවිදිතං කේන කතංච, අනුවිදිත කියලා කියන්නේ කාටද? කතංච විරියවාති, කාටද විරියවන්තයා කියලා කියන්නේ? අජානීයෝ කතන්ති, අජානීය කියලා කියන්නේ කාටද? නාම හූති පුට්ටෝ මේ භගවා ව්‍යාකරෝ හි භාග්‍යවතුන් වහන්සේ මට මේ ටික කියලා දුන්නා. ඒ බ්‍රහ්මයාත් ඇවිල්ලා පුදුම ප්‍රශ්න ටිකක් තිය කියලා තියෙන්නේ නේද? දැන් මේ ප්‍රශ්න ටික කවුද ඇවිල්ලා කිව්වේ? යාළුවා. ඔව් යාළුවා. යාළුවා. ඒ ටික මතකනේ නේ? දෙන්න එකට. එයා දැනන් හිටියේ නැහැ නේ, බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියලා. සබිය දැනන් හිටියේ නැහැ. ඔව්. දැන් මේකට කශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ එකට මහානදන් පුරපු කෙනෙක් තමයි ඇවිල්ලා කිව්වේ. ඒ ටික මතකනේ නේ? එතකොට කිම්පත්තින මාහු වේදගු. එතකොට වේදගු කියලා කියන්නේ කුමන පිළිවෙතකට පැමුණුණු කෙනාටද? බලමු. වේදානි විචෙය්‍ය කේවලානි සමනං සමනානං යතේ යානි දත්තික් බ්‍රාහ්මනානං සබ්බ වේදනාසු වීතරාගෝ සබ්බං වේද මතිච්ච වේදගූසෝ. සමනං යානි දත්ති බ්‍රාහ්මනානං. දැන් අපි සමන කියලා වචනේ කතා කළා. කාටද සමන කිව්වේ? සමන කිව්වේ මොකක් ඉක්ම වූ කෙනාටද? අන්න බාහිර අයින් කරපු කෙනාටනේ. බාහිර පාප පින්පව් අයින් කරපු කෙනාට තමයි සමන කියලා කිව්වේ. එතකොට බ්‍රාහ්මණ කියලා කිව්ව කාටද? සියලු පව් බහර කරපු කෙනාට. එතකොට වේදානි කියලා කියන්නේ ශිල්ප ශාස්ත්‍රවලට කියන නම. වේද ශාස්ත්‍රවලට කියන නම තමයි වේදානි කියලා කියන්නේ. දැන් මේ අපි හැමෝම කරන්නේ වේදයෝ හදාරණ එක තමයි. ශිල්ප ශාස්ත්‍ර හදාරණ එක තමයි. මේ සියලුම ශිල්ප ශාස්ත්‍ර දෙහිකට වැටෙනවා. මොකටද? එක්ක සසර පැවැත්මට වැටෙනවා, එක්ක සසර නැවැත්මට වැටෙනවා. ওই දෙකට හේතුවක් මිසක එයින් ගැලවෙන ශිල්පයක් දැන් මේ ලෝකයේ තියෙන්න බෑ. එහෙම එකක් තියෙනවා. සසර නැවැත්මට හෝ සසර පැවැත්මට හේතු නොවන ශිල්පයක් තියෙනවා. තියෙනවා. දැන් අපි ගණිතය ඉගෙන ගන්නවා කියන මොකද කරන්නේ? සසර පැවැත්ම. නැත්නම් අපි මොකක් හරි නිෂ්පාදනය කරනවා කියලා මොකද කරන්නේ? සියලු වේදේ ඔන්න ඒ කාරණා දෙකට වැටෙනවා. මොන කාරණා දෙකට? සසර පැවැත්ම. එක්ක පැවැත්මට හේතුව. එක්ක නැවැත්මට හේතුව. දැන් මේ මොකද කරන්නේ? සසර නැවැත්මට හේතුව. නැවැත්ම. ඒක තර්කයකට විතර්කයකට ඉගෙන ගන්න කියලා හිතුවොත් එහෙනම් ඒක තේරුණා. එතකොට මෙන්න මේ දෙකට වැටෙනවා මේ සියලුම මොනවද? ශාස්ත්‍රීය දේවල්. සසර නැවැත්මට එක්ක පැවැත්මට. එතකොට මේ සසර නැවැත්මට හෝ පැවැත්මට වැටෙනවා. වේදානි විචෙය්‍ය කේවලානි සමනං යානි දත්ති බ්‍රාහ්මනානං. සියලු පව් බැහැර කළානං. අපි කිව්වා සියලු පව් බැහැර කරන්න පුළුවන් මේ ආධ්‍යාත්මික ලෝකෙත් බාහිර ලෝකෙත් තියෙන යථා ස්වභාවය, ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කිරීමෙන් තමයි යා බ්‍රාහ්මණයෙක් වෙන්නේ. ඊළඟට ශ්‍රමණයෙක් වෙන්නේ ඒත් මේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් තියෙන මේ ලෝකේ යථා ස්වභාවය දැකීමෙන් තෘෂ්ණා මාන දිට්ටි දුරු කිරීමෙන් තමයි ශ්‍රමණ කියලා කෙනෙක් වෙන්නේ. එතකොට මෙන්න මෙහි ශ්‍රමණානං යානි දත්ති බ්‍රාහ්මණානං යම් ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් වේදානි විචේය කේවලානි වේදයන්ගේ කෙලවරට පැමිණිලා නම් වේදයන්ගේ කෙලවරට පැමිණිලා කියලා කියන්නේ කොහොමද මේ වේදයන්ගේ කෙලවරට පැමිණෙන්නේ? දැන් අපි කියවන්නේ මේ සියලුම දැන ඉගෙන ගැනීම එක්කෝ නැවැත්මට එක්කෝ පැවැත්මට. කොහොමද එහෙනම් මේ නැවැත්මට පැවැත්මේ නැවැත්මට හෝ පැවැත්මට මේ තියෙන සියලු වේදයන්ගේ කෙලවරට පැමිණෙන්නේ? කොහොමද සබ්බ වේදනාසු වීත රාගෝ අන්න සියලුම වේදයන්ගේ කෙලවරට පැමිණෙන්න පුළුවන් කොහොමද? සියලු වේදනාවන්හි වීතරාගී වීම. කොහොමද සියලු වේදාන්තයෝ තරණය කරන්න පුළුවන් කොහොමද? සියලු වේදනාවන්හි වීතරාගී වීම. ඔය මොනදේ මොන එක ඉගෙන ගත්තත් එක්කෝ සුඛ වේදනාවක් එක්කෝ දුක වේදනාවක් ඔය හැම මොහොතකම ඇති වෙන්නේ. එතකොට සසර නැවැත්මට කරුණ ඉගෙන ගත්තත් මොන වේදනාවක්ද ඇති වෙන්නේ? සුඛ වේදනාව. සසර පැවැත්මට කරුණ ඉගෙන ගත්තත් එක්කෝ සුඛ වේදනාවක් එක්කෝ දුක වේදනාවක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. නමුත් වේදනාවක්. එතකොට දැන් අපි අර කරුණු දෙකකට ඇතුළත් කරා මේ සියලු ශිල්ප ශාස්ත්‍රීය ක්‍රම දේවල් නැවැත්මට හෝ පැවැත්මට හේතු වෙනවා. ඒ නැවැත්ම පැවැත්ම කියලා කියන්නේ වේදනා සමූහයක්. එතකොට මේ සියලු වේදාන්තයන්ගේ කෙලවරට පැමිණෙන්න පුළුවන් කොහොමද? සියලු වේදනාවන්හි වීතරාගී වීමෙන්. වීතරාගී වෙනවා කියලා කියන්නේ මොකක්ද? රාගී කියලා කියන්නේ මොකක්ද? තෘෂ්ණා දිට්ටි මාන වශයෙන් තදින් ගැනීම අල්ලා ගැනීම ඒක රාගය. එතකොට කොහොමද වීතරාගය කියලා කියන්නේ? තෘෂ්ණා දිට්ටි මාන වශයෙන් අල්ලා නොගැනීම. එතකොට මොකක්ද අල්ලා නොගන්නේ? සියලු වේදනාව. අන්න එයාට පුළුවන්කම තියනවා මොකක් කෙලවරට පැමිණෙන්නද? සියලු වේදයන්හි කෙලවරට පැමිණෙන්න පුළුවන්. මොකක් විමර්ශනය කිරීමෙන්ද? විචේය කුමක් විමර්ශනය කර වීතරාගේ ගුණ ඇති කර ගැනීමෙන්ද? සියලු වේදනාවන්හි වීතරාගී වීමෙන් මේ සියලු වේදාන්තයන්හි කෙලවරට පැමිණෙන්න පුළුවන්. අන්න ඒ කෙලවරට පැමිණුණු කෙනාට තමයි කියන්නේ විවේද වූ කියලා. දැන් කියන්න බලන්න අර මේ මෝර පිළිතේ තියෙනවානේ. උදේතයන් චක්කුමා ඒක රාජා හරිස්ස වන්නෝ පට විප්ප භාසෝ තං තං නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං යේ බ්‍රාහ්මනා වේද ගූ සබ්බ ධම්මේ. තියෙනවනේ දෙහෙම. එතකොට එතන බ්‍රාහ්මන කියලා වචනෙත් තියෙනවා. බ්‍රාහ්මන කියලාටද බැහැරක් කියනවාට වේද ගූ කිව්ව. එතකොට වේදයන්ගේ කෙලවරට පැමිණු. ඒ කියන්නේ සියලු වේදනාවන් කෙරෙහි වීතරාගී ගුණේ යුක්ත කෙනාට. උන්වම තමයි වේද වූ කෙනෙක් වෙන්න පුළුවන්. හොඳයි, ඊළඟට ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? පළවෙනි ප්‍රශ්නේ තමයි කුමන පිළිවෙතකට පැමිණුණු කෙනාටද වේද වූ කියන්නේ? එහෙනම් කුමන පිළිවෙතකටද පැමිණෙන්න ඕනි වේද වූ වෙන්න? සියලු වේදනාවන්හි වීතරාගී ගුණ ඇති කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනි. අන්නේ පිළිවෙතට පැමිණුණා නම් යාට තමයි කියන්නේ වේද වූ කියලා. එතකොට ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? අනුවිදිත කියලා කියන්නේ කාටද? බලමු. අනුවිච්ච පපංච නාම රූපං අජ්ජත්තං බහිද්ධාච රෝග මූලං සබ්බ රෝග මූල බන්ධනා පමුත්තෝ අනුවිදිතෝ තාදී පෞච්ඡතේ තතත්තා. ඒ කියන්නේ ප්‍රපංචයක් හැදෙන විදිය දන්නවද? දැන් මම ගිය සතියේ බණටත් කිව්ව ප්‍රපංච හැදෙන විදිය ගිය සතියේ පොයේ දවසේ. කොහොමද ප්‍රපංච හැදෙන්නේ? අපේ මැද ප්‍රපංච දුරු ගලන්න කතා. කොහොමද ප්‍රපංච හැදෙන්නේ? මෙහෙම ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනත් එකතු වීමෙන් මොකක්ද ඇති වෙන්නේ? විඥාණය පහළ වෙනවා. ඇහත් එක්ක නම් චක්කු විඥාණය, කනත් එක්ක නම් සෝත විඥාණය, මේව පහළ වෙනවා. එතකොට ඒ පහළ වෙනකොට මොකක්ද තියෙන්නේ? තින්නම් සංගති පස්සෝ, පස් ස්පර්ශය ඇති වෙනවා. එතකොට තමයි මේ රූපය, මේ ශබ්දය කියලා අඳුරගන්නේ, ඒ දැනින්නේ. එතකොට ඒ ස්පර්ශය ඇති වුණාම ඒකත් එක්ක උපදිනවා වේදනාව. ඒ වේදනාව තමයි මොකක් කරන්නේ? සංජානනය කරන්නේ, දැනගන්නේ. අපි වේදනාව තමයි දැනගන්නේ නේද? අර හරියට මම උපමාවකින් කිව්වා, අලියා අන්දර කනවා වගේ වැඩේ. එහෙමනේ. ඒ කියන්නේ අලියා අන්දර කනකොට කට තුවාල වෙනවා. ලේත් ඒ කට තුවාල වෙලා ලේනකොට ලේත් එක්ක මිශ්‍ර වෙලා මේ අමුතු රසයක් දැනෙනවා. දැනෙනකොට අලිය හිතනවා මේ රසය තියෙන්නේ මේ අන්දරවල කියලා. ඊට පස්සේ තවත් අන්දර කනවා. ඊට පස්සේ තවත් අන්දර කාලා කට තුවාල වෙනවා. ඊට පස්සේ තවත් කනවා. අන්දර යායම කාලා තමයි ඉවර කරන්නේ. අන්න ඒ වගේ තමයි මේ ප්‍රපංච කියන එක. කොහොමද මේ අර වේදනාව ඇසත් රූපයත් චක්කු විඥානියත් නිසා ස්පර්ශය ඇති වෙනවා. ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව. ඒ වේදනාව තමයි අපි අඳුනගන්නේ. මේක සැපයි, මේක දුකයි, මේක හොඳයි, මේක මෙහෙම කියලා අඳුරගන්නේ වේදනාව. එතකොට ඒ වේදනාව තමයි අපි සංජානනය කරන්න දැනගන්නේ, අඳුනගන්නේ වේදනාව. ඒ සංජානන ඒ සංජානනය කරන එක තමයි අපි විතර්ක කරන්නේ. නැවත නැවත ගිහිල්ලා ඒකනම් වැඩක් නැහැ, ඒක හොඳ නැහැ, ඒක නම් හොඳයි, ඒක බොහොම හොඳයි, ඒක මෙතෙන්ට ගැලපෙනවා. ඒ ඔක්කොම කරන්නේ ඒ සංජානනය කරපු දේ තමයි. අඳුරගත්තු වේදනාව තමයි විතර්ක කරන්නේ. යම් විතක්කේති තම් ප්‍රපංචේති. ඒ විතර්ක කරන එක තමයි ප්‍රපංච වෙන්නේ. එතකොට දැන් මේ සත්‍යය මොකද්ද කරන්නේ? ප්‍රපංච නාම රූපා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන නැවත නැවත ප්‍රපංච කරනවා. එතකොට අජ්ජත්තම් බහිද්ධාච රෝග මූලං මේ ආධ්‍යාත්මික ආධ්‍යාත්මයත් බාහිරයත් කියලා කියන්නේ රෝග මූලයක්. රෝග මූලයක් වෙන්නේ ඇයි? තෘෂ්ණා මාන දිට්ටි තියෙනවා නම් ඒ තෘෂ්ණා මාන දිට්ටියෙන් තමයි දැන් චක්කු විඥාණය පහළ වෙන්නේ. මම කියන අදහස තුලමයි අර මේ කෝෂය තුලමයි තෘෂ්ණාමාන දුට්ටි වලින් ගත්ත ඒ කෝෂය තුලම තමයි මොකක් පහළ වෙන්නේ? දැන් චක්කු විඥාණය පහළ වෙන්නේ. ඒ නිසා ඇති වෙන වේදනාවත් ඒක තුලමයි. ඒ නිසා ඇති වෙන ස්පර්ශය, ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව, වේදනාව නිසා ඇති වෙන හඳුනා ගැනීම ඔක්කොම මොකක් තුලද? අර කෝෂය තුල. කෝෂය කියලා කිව්වෙ මොකද්ද? අවිද්‍යා, තෘෂ්ණා, මාන කියන මේ තුන. ඒ තුන තුල තමයි පහළ වෙන්නේ. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මියත් බාහිරයත් කියලා කියන්නේ රෝග මූලයක්. ඇයි ඒ රෝග මූලයක් වෙන්නේ? අර කෝෂය තුලම පහළ වෙන නිසා. අවිද්‍යා, තෘෂ්ණා, මාන කියන මේ කෝෂය තුලම පහළ වෙන නිසා. එතකොට කවුරු හරි කෙනෙක් අනුවිච්ච පපංච නාම රූප මේක විමසා බලනවා. විමසා බලනවා කියන විදර්ශනා නුවණින් බලනවා. එතකොට විදර්ශනා නුවණින් බලලා යථා අවබෝධ වන නුවණින් බැලුවාම තේින්නේ කොහොමද? දැන් සාමාන්‍ය මිනිස්සුන්ට හිතනවාද මේක රෝග මූලයක් කියලා? තේරෙනවද? සාමාන්‍ය මිනිස්සුන්ට හිතනවාද මේ දකින්න රූපය රෝග මූලයක් කියලා? හොඳට සින්දුවක් අහගෙන ඉන්න එකට කිල්ල කියන ඕක නම් රෝග මූලයක් කියලා. හොඳට පිස්සුද කියලා අහන්නේ. නේ? ඇයි? සාමාන්‍ය කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ රෝග මූලයක් කියලා. එතකොට කාටද තේරෙන්නේ? අනුවිච්ච. එහෙම විමසා බලන කෙනාට තමයි මේක රෝග මූලයක් කියලා තේරෙන්නේ. දැන් දානි ගිනාපු කෙනෙකුට කිව්වොත් එහෙම මේ රූපය කියන්නේ ඇහැ කියන්නේ රෝග මූලයක් කියලා එයාගේ ඒ මොකද කියලා තේරුණා. ඇයි එයාට විමසා බැලීමක් නැත්නම් එයාට ඒක රෝග මූලයක් කියලා හිතෙන්නේ නැහැ. එතකොට මේ ආධ්‍යාත්මික බාහිරය කියලා කියන්නේ රෝග මූලයක්. ඒ මොකක් තියෙනකන්ද රෝග මූලය වෙන්නේ? අවිද්‍යාව, තෘෂ්ණා, මාන තියෙනකන්. එතකොට කවුරු හරි කෙනෙක් මෙන්න මේ පపంచ නාම රූප මේ පపంచ නාම රූපං විදර්ශනා නුවණින් අනුවිච්ච, කියන්නේ විදර්ශනා නුවණින් මේ ප්‍රపంచ කරන නාම රූපය ආධ්‍යාත්මික, දැන් ආධ්‍යාත්මික ආයතන ලබලා ඇහැ කන නාසය දිව ශරීරය අපි ලබලා මොන දෙවියෙක් වෙලා හරි කවුරු හරි වෙලා ලබලා මොකද කරන්නේ? ඇහෙන් රූප දකින්න. රූප දැකලා මොකද කරන්නේ? රූප දැක්කම විඤ්ඤාණ, රූප දකින්නවා කියලා කියන්නේ විඤ්ඤාණය පහළ වෙනවා. ඒ පහළ වෙනකොටම වේදනාවක් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනකොට ස්පර්ශයක් ඇති වෙනවා. ස්පර්ශයක් ඇති වෙනකොට වේදනාවක් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනකොට සංජානනීය කරනවා. සංජානනීය කරනකොට විතර්ක කරනවා. විතර්ක කරනකොට ප්‍රපංච කරනවා. මේක සියලු සත්‍යෝ සිද්ධ කරනවා තණ්හා දිට්ඨිමාන තියනකම්. ඒතකොට කාටද මේක දුරු වෙන්නේ? විමසා බලන කෙනාට. විදර්ශනා නුවණින් දකින්න කෙනාට. එතකොට අන්න එහෙම දැකලා මේ ප්‍රපංච නාම රූපං, මේ නාම රූප ප්‍රපංචය මොනවද ප්‍රපංච කරන්නේ? අවසානයේදී රූප වේදනා සංඥා සංකාරම තමයි ප්‍රපංච කරන්නේ. අර අලියගේ වැඩේම තමයි. ඒක මතක තියාගන්න. ඒක තමයි හොඳම උදාහරණ. එතකොට මේ තමන් තුල තියෙන නාම රූප ටිකම තමයි ප්‍රපංච කරන්නේ. ඒකෙම එයාම තමයි වේදනාව හටගන්නේ, හදාගන්නේ. ඒක නිසානේ මට තියෙන වේදනාව අනිත් කෙනාට වෙනස්. එයාට තියෙන වේදනාව තව කෙනෙකුට වෙනස්. ඇයි? ඒ ප්‍රපංචය හදාගන්නේ තමා විසින්මයි. ඒක නිසා සබ්බ රෝග මූල බන්ධනා පමුත්තු. මෙහෙනම් මේ සියලු රෝග මූලයන්ට හේතුව මොකද්ද? අවිද්‍යා, තෘෂ්ණා, මාන වශයෙන් ප්‍රපංච කිරීම. තේරෙනවනේ? අර කෝෂය තුල ප්‍රපංච කිරීම නැත්නම් අවිද්‍යා, තෘෂ්ණා, මාන කියන ditthiye අවිද්‍යා, අවිද්‍යා, තෘෂ්ණා, මාන කියන මේ ස්වභාවය තුළ ප්‍රපංච කිරීම තමයි මේ රෝග මූලය. එතකොට සබ්බ රෝග මූල බන්ධනා පමුත්තෝ. මේ සියලු රෝග මූලයේ ඉක්මුවා කියලා කියන්නේ අවිද්‍යා, තෘෂ්ණා, මාන වශයෙන් ප්‍රපංච කිරීම දුරු කළා කියන එක. අනුවිදිතෝ තාදී පෞච්ඡතේ තතත්තා. අන්‍යයන්ට තමයි කියන්නේ කවුරු කියලා? අනුවිදිත කියලා. බොහොම ගැඹුරු වෙන්නේ අද. මේ ටික තේරුණා? වචන නම් බොහොම පොඩි. සෝරත කිව්වම වචන කීපයනේ, අකුරු කීපයයි. ඒකට ගුරු ගැඹුරක් තියෙනවා. වේද වූ කිව්වහම වචන අකුරු කීපයයි. ඒ වුණාට බොහෝ ගැඹුරක් තියෙනවා. විරතෝ ඉද සබ්බ පාපකේහි නිරය දුක්ඛ මතිච්ච විරිය වාසෝ සෝ විරිය වා පධානවා ධීරෝතාති පෞච්ඡතේ තතත්තා. එතකොට පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? වේදගූ කියන්නේ කාටද? ඊළඟට අනුවිදිත කියලා කියන්නේ කාටද? ඊළඟක වීරියවන්ත කියලා කියන්නේ කාටද? ඒක බොහොම පහසුයි. විරතෝ ඉද සබ්බ පාපකේහි නිරය දුක්ඛ මතිච්ච විරිය වාසෝ. සබ්බ පාප කෙහි කියන්නේ මොකේදද? සියලු පව් කෙරෙහි විරතෝ මිදුණු කෙනාට, වෙන් වූ කෙනාට, සියලු පව් වලින් වෙන් වූ කෙනාට. දැන් පව් කෙරෙහි සියලු පව් කොහෙද කෙරෙන්නේ? කොහොමද? ආයතන 12. එතකොට එන්නේ විරතෝ සියලු පව් වලින් වෙන් වෙලා නිරය දුක්ඛ මතිච්ච විරිය වාසෝ. නිරයට පැමිණෙන දුකක් වේද ඒ දුක සමතික්‍රමණය කරලා තියෙන්නේ, කෙලවර කරලා තියෙන්නේ. ඒ කියන්නේ කවුරු ගැනද මේ කියන්නේ? සෝවාන් මාර්ගයෙන් ඉහළට පැමුණු කෙනාට, අවම තරමේ සෝවාන් වූ කෙනාට. එයාටත් මොකක් කියලාද කියන්නේ? විරිය වාසෝ, වීරිය ඇතිව වාසය කරනවා කියලා කියනවා. එහෙනම් කාටද මේ විරිය වාසය තියෙන්නේ? සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කෙනාට විරිය, උන්වහන්සේ විරියවන්තයි. අර ගම්මලවන්න ගම් ඕන නෑ වගේ උන්වහන්සේට විරිය කරන්න, විරිය කරන්න දෙයක් නෑ. හොඳයි. එතකොට කවුරු ගැනද කියන්නේ? මාර්ගයට පිවිසුණු කෙනා ගැන. එතකොට විරතෝ ඉද සබ්බ පාපකේහි සියලු පව්වලින් මිදුණු, නිරය දුක්ඛ මතිච්ච විරිය වාසෝ. එතකොට නිරයට පවුනොන යම් දුකක් වේද ඒකෙන් මිදිලා ඉන්නේ, මිදිලා ඉන්නේ විරිය වාසෝ. ඒකෙන් මිදෙන්ට වීරිය ඇතිව ඉන්නේ. සෝ විරියවා ප්‍රධානවා. එයාට ප්‍රධාන වීරිය ඇතිව ඉන්නේ. මොකද්ද ප්‍රධාන වීරිය කියලා කියන්නේ? ප්‍රධාන වීරිය කියලා කියන්නේ මොකද්ද? මෙහෙම දැන් දොර ප්‍රධාන සතර සම්ම ප්‍රධාන වීරිය කියලා අහලා තියෙනවා. මොනවද සතර සම්ම ප්‍රධාන වීරිය කියලා කියන්නේ? කුසල අකුසලයක් අනුප්පන්නානම් අකුසලානම් අනුප්පන්නානම් උප්පන්නානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. ඉපදුනා වූ අකුසල ධර්මයක් තියෙනවා නම් ඒක උප්පන්නානම් අකුසලානම් ධම්මානම් අනු උප්පන්නානම් අකුසලානම් ධම්මානම් පහනාය. ඉපදුනා වූ අකුසල ධර්මයක් තියෙනං එහි ප්‍රහාණය පිණිස. ඒ වගේම අනුප්පන්නානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. නූපන්නා වූ අකුසලයක් තියෙනා ඒක නූපදීම පිණිස. උප්පන්නානම් කුසලානම් අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය. නූපන්නා වූ කුසලයක් එනං ඒක උපදවීම පිණිස. උප්පන්නානම් කුසලානම් ධම්මානම් තිතියාය නැත්තම් බිහියෝ භාවාය. ඉපදුනා වූ කුසලයක් තියෙනං එහි පැවැත්ම පිණිස, වැඩි දියුණු වීම පිණිස කටයුතු කරන කෙනාට කියනවා. කාට මොකක් කියලා? ප්‍රධාන ධීරෝ. ධීරෝ කියලා කියන්නේ අන්නේට. කාටද? එතකොට සියලු පව් වලින් ඈත් වෙලා ඉද සබ්බ පාපකී සියලු පව් නෙවෙයි, ඉද සබ්බ පාපකී සියලු පව් වලින් මිදෙන්නේ රහතන් වහන්සේ. මෙතන කියලා තියෙන්නේ විරතෝ ඉද සබ්බ පාපකී. ඉද සබ්බ පාපකී කියලා කියන්නේ මේ සියලු ආයතනයන් වල සිද්ධ වෙන පාප වලින් මිදිලා උන්වහන්සේ නිරය දුක්ඛ මතිච්ච විරිය වාසෝ. නිරයට පැමිණෙන යම් දුකක් වේ නම් ඒ දුක සමතික්‍රමණය කළා, දුරු කළා. සෝ විරියවා ප්‍රධානවා. උන්වහන්සේට තියෙන්නේ මොකද්ද? අර පදන් වීරිය තියෙන්නේ. පදන් වීරිය කියලා කිව්වේ අර හතර. නූපන් කුසල් නූපදීම, නූපන් අකුසල් නූපදීම, උපන් අකුසල් දුරු කිරීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම, නූපන් කුසල් ඉපදවීම කියන මේ හතර වීරියෙන් යුක්තයි. අන්න එයාට කියනවා කවුරු කියලාද? ධීරෝ. එහෙනම් ධීරෝ කියලා කියන්නේ මාර්ගඵලයන්ට පැමිණුණු රහත් මගින් කෙලවර කළ යුතුමන් වහන්සේට තමයි ධීර කියලා කියන්නේ. එතකොට සෝවාන් වෙච්ච කෙනාටත් ධීර කියලා කියන්න. ඒ හේතුව අර සතර අපායට පැමිණෙන දුක දුර්කල නිසා. සතර අපායට පැමිණෙන දුක නෑනේ. හැබැයි යා ඒකයි අර දෙවෙනියට කියන්නේ අර නූපන් කුසල් ඉපදවන්න ඕනි රහතන් වහන්සේට නූපන් කුසල් උපදවන්න ඕනේ නෑ. තේරුණා? ඇයි? සිතම කුසලයි. තේරුණා? ඒකින් කියන්නේ අර සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන හතර දෙනාටම කියන්න පුළුවන්. මොකක් කියලාද දීර කියන වචන. තේරුණාද කට්ටිය? හොඳයි. යසස්සුල් ලුතානි බන්ධනානි අජ්ජත්තම් බහිද්ධාච සංඝ මූල සබ්බ සංඝ මූල බන්ධනා පමුත්තෝ අජානීයෝ තාදි පෞච්ඡතේ තතත්තාති. එතකොට යසස්සු ලූතන් ලුතානි බන්ධනානි අජ්ජත්තම් බහිද්ධාච සංඝ මූලං. එතකොට කවුරු ගැනද මේ කියන්නේ? අජානීය. අජානීය වෙන්නේ කොහොමද කියලා අහුවනේ නේද? අජානීයෝ කිංති නාම හෝති. අජානීය කියලා කියන්නේ කාටද කියලා අහුවා. යස්සස්සු ලූතානි බන්ධනානි අජ්ජත්තම් බහිද්ධාච සංඝ මූලං. මම මේ හොනට කියාගෙන යන්න. මේ ආධ්‍යාත්මිකවත් බාහිරවත් ඇති වෙන බැඳීම අජ්ජත්තම් බහිද්ධාච සංඝ මූලං. සංඝ මූලං කියලා කියන්නේ රාග දේශ මෝහ වලසෙන් එක්වීමෙන් බැඳීමක් හටගන්න. අන්නේ බැඳීම ලුතානි කියලා කියන්නේ සිඳ දමන ලද කියන එකයි. අන්නේ ඒ සංඝ මූලයේ බිඳ දමන දැමූ කෙනාට සබ්බ සංඝ මූල බන්ධනා පමුත්තු. එතකොට සියලු සංඝ මූලයන් බිඳ දැමූ කෙනාට, එහෙනම් ඒ කියන්නේ රාග දේශ මෝහ කියන මේ ස්වභාවයේ ඉක්ම වූ කෙනාට කියන අජානීයෝ තාදි පෞච්ඡතේ තතත්තා. අන්නයාට තමයි අජානීය කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්න හතරක් තියෙනවා. මේක ඉවර කරන්න නැත්නම් ලබන සතියේ මේ හතරට අපි පැය දෙකක් කැපගන්න එක තේරුමක් නැති වෙන නිසා. කිම්පත්තීන මාහු සොත්තියං. සොත්තිය කියලා කියන්නේ කාටද? අරියංකේන කතංච. අරියංකේන අරිය කියලා කියන්නේ කාටද? කතංච චරණාති. චරණ කියලා කියන්නේ චරණ ගුණයෙන් යුක්තයි කියන්නේ කාටද? පරිබ්බාජකෝ කිත්ති නාම හෝති. පරිබ්බාජක කියලා කියන්නේ කාටද? පුට්ටෝ මේ භගවා ව්‍යාකරෝහි භාග්‍යවතුන් වහන්ස මට මේ විසඳලා දෙන්න ප්‍රකාශ කරන්න කියලා කියනවා. සුතවා සුත්තා සබ්බ ධම්මං අභිඤ්ඤය ලෝකේ සාවත් ජනවජ්ජං යදත්ති කිංචි අභිබුං කතං අකතින් විමුත්තං අනීගං සබ්බු සබ්බදී මාහු සොත්තියෝති. එතකොට සුත්තා සබ්බ ධම්මං අභිඤ්ඤාය ලෝකේ. මෙන්න මේක බොහොම වටිනවා. සුත්වා සබ්බ ධම්මං අභිඤ්ඤාය සබ්බ ලෝකේ. මනාලෙස සබ්බ ධම්මං සියලු ධර්මියෝ සුත්වා අසහගෙන සබ්බ ලෝකේ සියලු ලෝකයන් පිළිබඳ. ඒ කියලා කියන්නේ මේ ඇහැ පිළිබඳව යථා ස්වභාවය අහගෙන, කන මේ පිළිබඳව මේ ආයත ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන වලත් යථා ස්වභාවය අහගෙන සාවජ්ජං අනවජ්ජං සාවද්ද්‍ය අනවද්ද්‍ය වූ ඒ කියන්නේ හොඳ නරක කියලා කියන්නේ හොඳ නරක කියන දැන් හොඳ නරක කියලා එකක් පැනවෙන්නේ අර තුන තියෙන කෙනාට. කාටද? තෘෂ්ණා මාන දිද්දි තියෙන කෙනාට තමයි හොඳ නරක කියලා එකක් පැනවෙන්නේ. එතකොට සුත්තා සබ්බ ධම්මං අභිඤ්ඤාය ලෝකේ. මේ යම් කිසි කෙනෙක් මේ ලෝකයේ සියලු ධර්ම අසාගෙන, සියලු ධර්ම අසාගෙන කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පිළිබඳවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳවත් මනාලෙස අසාගෙන අභිඤ්ඤාය සබ්බ ලෝකේ. අභිඤ්ඤාය කියලා කියන්නේ ගැඹුරු අවබෝධයකටපත් වෙලා සබ්බ ලෝකේ සාවජ්ජං අනවජ්ජං යතත් කිංචි. එතකොට සාවද්ද අනවද්ද කියලා යමක් වේද ඒක මනාලෙස අහලා දැනගෙන තියෙනවා. ඒ කියන්නේ මේ ඇහින් රූපය අරගෙන නිමිත්තක් ග්‍රාහී වීම සාවද්දේ දෙයක්. තේරුණාද? කනින් ශබ්දය අහලා නිමිත්තක් ග්‍රාහී වීම මේක බොරුවක්. මේක මුලාවක්. මේ විදිහට දැනගෙන තියෙනවා. අන්න එහෙම දැනගෙන අභිඤ්ඤාය ලෝකේ මේක අභිඤ්ඤාය ලෝකේ කියලානේ සාක්ෂාත් කරලා තියෙනවා. පුරුදු පුහුණු කරලා තියෙනවා. එතකොට අභිබුම් කතං අකතං කතින් විමුක්තං. එතකොට පිළිවෙතින් කියලා කියන්නේ සිහිය නුවණ පවත්වලා අකතං කතින් මේ කලයුත්ත කරලා තියෙනවා. කලයුත්ත මොකද්ද? මිදීම. ඔව් ඒ මිදීම කරලා තියෙනවා විමුක්තං. අකතං කතින් විමුක්තං. අනීගං සබ්බ දීමාහු සොතියෝති. අන්නේ කිසිඳු තැනක දුකට පත් නොවන කෙනාට සොතියෝති සොත්‍ය කියලා කියනවා. මම කෙටියෙන් කිව්වේ. තේරුණාද? ඔව් ගිහිල්ලා මේ තව ටිකක් හිතලා බලන්න ගැටලුවක් තියෙනවා අහන්න ඊළඟ සතියේ. එතකොට ඊළඟට අහනවා ජෙත්වා අරිය කියලා කියන්නේ කාටද? ජෙත්වා ආසවානි ආලයානි විද්වාසෝන උපේති ගබ්බසෙයියා සංඥන් තිවිධං පනුජ්ජ පංකං කප්පන්නේති තමාහු අරියෝති ජෙත්වා ආසවානි ආලයානි. මේ සිඳ දමල මොනවද? ආසවානි ආශ්‍රවය. මොන ආශ්‍රවයද? ආශ්‍රවය කීයක් තියෙනවද? හතරක් තියෙනවා. මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා හතරක් තියෙනවා. අන්න එක සිඳ දමපු කෙනා. එතකොට ආලයානි ආලය කියලා කියන්නේ බැඳීම. ඒ බැඳීම තියෙන්නේ මොකක් නිසාද? අවිද්‍යා තෘෂ්ණා මාන තියෙන නිසා තමයි. එතකොට විද්වාසෝ නුපේති ගබ්බසෙයියා මෙන්න මේ විදද්ද වූ කෙනා මේ අන්න හරි විදර්ශනා නුවණින් කෙලවරට පැමුණුණු කෙනාට තමයි විද්වා කියලා කියන්නේ. මෙයා හරි විදද්දේ කියලා කිව්වට දහමේ විදද්දව කියලා කියන්නේ විදර්ශනා නුවණින් කෙලවරට පැමුණුණු කෙනාට. එතකොට සෝන උපේති ගබ්බසෙයියන් යා නැවත ගබ්බසෙයියාවට යන්නේ නැත්නම් සංඥං තිවිදං පනුජ්ජ පංකං කාමගුණය හැරලා සංඥං තිවිදං තිවිද සංඥාව ඉක්මල. ඒ කියන්නේ දැන් අපිට තියෙනවා අනිත්‍ය නිච්ච සංඥාවක් තියෙනවා. දැන් මේ ස්වභාවයෙන් ඉන්න කෙනාට අනිත්‍ය සංඥාවක් තමයි තියෙන්නේ. ඇයි? තණ්හාවක් නැහැ, දික්තියක් නැහැ, මාන්නයක් නැහැ, මම කියලා හැඟීමකුත් නැහැ. එතකොට එයාට තේරෙන්නේ මොකද්ද? යථාව යථාලෙසින් තමයි තේරෙන්නේ. ඇයි? මාන්නේ මම කියලා හැඟීමක් නැහැ. එතකොට තෘෂ්ණාවකුත් නැහැ. ඊළඟට අවිද්‍යාවක් නැහැ. එතකොට යථාව යථාලෙසින් තේරෙනවා. එතකොට ජෙත්වා ආසවානි ආලයානි විද්වාසුන් උපේති ගබ්බසෙයියා සංඥන් තිවිදං. තිවිද සංඥාව ඉක්මවල තියෙන. කියන්නේ අර අනිත්‍යදේ නිට්ටයයි කියලා හිතෙන සංඥාවක් නැහැ. දුකදේ සුඛයි කියලා හිතන සංඥාවක් නැහැ. ඊළඟට අනාත්මදේ ආත්මයි කියලා හිතන සංඥාවක් නැහැ. අන්න ඒ සංඥාවලින් උපදින කාම ගුණේ අත්හැරලා තියෙන්නේ. අන්න යාට කියන කප්පන්නේති. එහෙම සංකල්පනා යාට නැහැ. ඒ නිසා තමාහු අරියෝති. අන්න යාට තමයි කියන්නේ මොකක් කියලාද? අරිය කියලා. යෝගිද චරණේසු. ඊළඟ ප්‍රශ්නේ තමයි පරිබ්බාජකෝ කියලා කියන්නේ චරණ වාති චරණ ගුණයෙන් යුක්ත වෙනා කියලා කියන කාටද? යෝයිද චරණේසු පත්ති පත්තු කුසලෝ සබ්බදා අජානී ධම්මා සබ්බත්තන සජ්ජති විමුක්තෝ පටිඝා යස්ස නසාන්ති චරණ වාසෝ. එතකොට යෝයිද චරණේසු පත්ති පත්තු මේ චරණ ප්‍රතිපත්තියට පිවිසුණු කෙනාට මොකද්ද ඒ පිළිබඳව මන තවත් දැනගන්න ඕන නම් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මේ සීක සූත්‍රයෙන් කියවලා බලන්න. ඊට පස්සේ හේමවත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයත් කියවලා බලන්න. මේ චරණ ධර්ම පිළිබඳව තව වඩා දැනගන්න පුළුවන්. එතකොට යෝ ඉද චරණේසු පත්තිපත්තු කුසලෝ සබ්බදා අජානී ධම්මා. එතකොට මෙන්න මේ චරණ ප්‍රතිපත්තියට පැමිණිලා, චරණ පිළිවෙතට පැමිණිලා. මොකද චරණ පිළිවෙතට කියන්නේ? මේ ඒක තව විස්තර වශයෙන් දැනගන්න අර සූත්‍ර ටික බලන්න. මම ටිකක් කෙටියෙන් කියන සීල සංවරයට පැමිණිලා. අන්න ඒක චරණ ගුණය. ඉන්ද්‍රිය සංවරයට පැමිණිලා. ඉන්ද්‍රිය গুপ্ত ධාරෝ කියලා කියනවා. වැසූ දොර ඇතිව විසීම කියලා. එතකොට භෝජනේ මත මතඤ්ඤෝ. ඒ කියන්නේ ආහාරයේ පමණ දැන ගැනීම. ජාගරියානු යෝගෝ. ජාගරියානු යෝගය කියලා කියන්නේ නිදිමැරීම. ඔව්, හැබැයි නිකන් නිදිමැරීම නෙවෙයි. එහෙනම් මේ අනිත්‍ය අවබෝධ කරගන්න එහා රෑ දවාලෙත් වෙහෙසෙනවා. ඒකට කියනවා ජාගරියානු යෝගය කියලා. එතකොට ඔන්න ඔය විදිහට සත්‍ය ධම්ම චතුර රූපාවචර ධානය ඕක කියන ඔන්න ඔය ටික චරණ ධර්ම වලට වැටෙනවා. එතකොට අන්නේ චරණ ධර්ම වල හැසිරිලා අජානී ධම්මා ධර්මය මනාලෙස දැනගන්නව නම් සබ්බත්තන සජ්ජති විමුක්තෝ. ඒ ඇසකන රූපයේ දිව ශරීරයේ මනසත් එක්ක උපදින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවත් එක්ක න සජ්ජති, ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. විමුක්තෝ, මිදීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට පටිඝා යස්ස නසන්ති. පටිගය කියන තරහ කියන එක නසන්ති ඇත්තේ නැහැ. චරණ වාසෝ අන්‍යයට තමයි කියන්නේ. මොකක් කියලාද? චරණ වාසී කියලා කියන්නේ. ඊළඟට පරිභාජකෝ කියලා කියන්නේ කාටද කියලා ඇහුවේ. දුක්ඛ වේපක්ඛං යදත්ති කම්මං උද්ද මද්දෝ තිරියං චාපි මජ්ජේ පරිභාජයිත්වා පරිඤ්ඤාචාරී මායං මානමත්තෝ මතෝපි ලෝභකෝධං පරියන්ත මකාසි නාම රූපං තම් පරිභාජක මාහු පත්තිපත්තಂತಿ. අවසාන ගාථාව. දැන් තමයි කටිර පොඩ්ඩක් හිතට සැනසෙල්ලක් ආවේ. එහෙම හොඳයි. දර දුක්ඛ වේපකං යතත්තිකම. දුකට පවුනන යම් කර්මයක් තියෙනවා නම් උද්ද මාදෝ තිරියංචා විමජ්ජේ. අතීතය අනාගතය වර්තමානය කියන මේ කිසිදු කාලයකට අයත් වූ දුකට පවුනන යම් කර්මයක් තියෙනවා. පරිභාජීත්වා පරිඤ්ඤාචාරී. ඒව එලවල හැරලා, පළවා හැරලා. තේරුණා? දැන් දුකට පැමිණෙන සියලු කර්ම කෙරෙන්නේ අවිද්‍යා තෘෂ්ණා මාන කියන මේ ධිට්ඨි තියෙනකන්. අන්න ඒ දුක්ඛ වේපක්ඛං යතත්ති කම්මං උද්ද මද්දෝ තිරියංචා විමජ්ජේ. අතීතේ අනාගතේ වර්තමානයේ කියලා මෙහෙම කාලය පනවගෙන දුකට පැමිණෙන යම් කර්මයක් වෙනවා නම් එහෙම කර්මයක් වෙන්නේ නැහැ. පරිභාජිතා. ඒක පළවා හැරලා තියෙන්නේ. ඇයි? මම කියන කෙනාට සාපේක්ෂව තමයි අතීතයේ තියෙන්නේ. මට සාපේක්ෂව තමයි අනාගතයේ තියෙන්නේ. මට සාපේක්ෂව තමයි වර්තමානයේ තියෙන්නේ. නැත්තම් තියෙන මොනවද? ක්‍රියාරාශියක් විතරයි. ඒ කියන්නේ අර දිත්තේ දිට්ටමත්タン කියන්නේ දැකීම පමණයි. ක්‍රියාවක් විතරයි. මම ඉන්නව නම් තමයි අතීතයේකුත් තියෙනවා, අනාගතයේකුත් තියෙනවා, වර්තමානයේකුත් පවතින. හොඳයි. එතකොට අනේ දෙකම දුකට පවුනන යම් කර්මයක් වේද? අතීතයේ, අනාගතයේ, වර්තමානයේ පනවාගෙන ඒ කර්ම පරිභාජයීත්වා පළවා හැරලා තියෙනවා. පරිඤ්ඤාචාරී පිරිසිඳ අවබෝධ කරලා තියෙන්නේ. මායම් මාන මතෝපි ලෝභ කෝදා. මානය, මායාව, මානය, ලෝභය, ක්‍රෝධය කියන දේවල් ඉවත් කරලා තියෙන්නේ. පරියන්ත මකාසි නාම රූපා. නාම රූපය කෙලවර කරලා තියෙන්නේ. කොහොමද නාම රූපය කෙලවර කරන්නේ? අවිද්‍යා, තෘෂ්ණා, මාන කියන මේ ස්වභාවය ඉක්ම වීමෙන් තමයි නාම රූපය කෙලවර කරන්න පුළුවන්. එතකොට අන්නේ නාම රූපය කෙලවර කරලා තියෙන්නේ තම් පරිභාජක මාහෝ පත්තිපත්තಂತಿ. අන්නේ අර තමයි කියන්නේ ඒ ප්‍රතිපත්තියේ පැමුණු කෙනා අර තමයි කියන්නේ. මොකක් කියලා? පරිභාජක කියලා. තේරුණාද? ප්‍රශ්න 20 ඉවරයි. ඊළඟට බුදුහාමුදුරුවෝ කෙරෙහි මේ සබිය කියලා පැහැදින ටිකක් තමයි තියෙන්නේ. ඉබ්බිති සබිය පරිබ්බාජක භාග්‍යවතුන් වහන්සේ වාසිතිය සතුටින් පිළිගෙන අනුමෙවෙනි කොට සතුටි සිත් ඇත්තේ ප්‍රමුදිත ඌයේ ඔද වැඩි සිත් ඇතියේ හටගත් ප්‍රීති සොම්නස් ඇතියේ හුනස් නින්න ගී සිට උතුරු සළු එක් සහි කොටලා උතුරු සළුවේ එක් දාල භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ හමු වී සිට සාරූප්‍ය ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේ පැසසීම මෙම ගාථා කියලා භාග්‍යවතුන් වහන්සේ ගුණ කියලා වන්දනා කරනවා ප්‍රශංසා කරනවා. එහෙම කියලා අවසානයේදී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනීය පැවිදි භාවයට පත් වෙනවා. පැවිදි භාවයට පත් වෙලා නොබෝ දිනයකින් අඤ්ඤතරෝච කෝපනායස්මෝ සබ්භියෝ අරහන්තං අහෝසීතේති. අරහතුන් වහන්සේලා අතර එක්තරා අරිහත්තුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. මේ ප්‍රශ්න ටික මතකයි. මේකෙන් ටිකක් ගැඹුරුයි නේ. ඉතින් ලේසියෙන් මේ අපි හදන්න මෙන්න මේ ටික කරන්න තමයි. මේ කියපු කාරණා ටික කරන්න තමයි. කවුද පණ්ඩිතයෙක් වෙන්න, සෝරත කෙනෙක් වෙන්න, නේ? බ්‍රාහ්මණයෙක් වෙන්න. ඈ? මේ කොහොම කිව්වත් මොන වචනයෙන් කිව්වත් මොකද කරන්න හදන්නේ? තණ්හා දිට්ටි මාන දුරු කිරීමට තමයි මේ උත්සාහය. ඒක දුරු කරන්න නම් මොකද කරන්න තියෙන්නේ? අන්න සෙන් අනිත්‍ය සංඥාව. අන්න ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මහණෙනි මොහොතක් අසුරු සැනක් හරි මේ අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒක මහත්ඵලයි මහා නිසංසයි කියලා දේශනා කරන්නේ. ඒ නිසා ඇයි මේ අනිත්‍ය සංඥාව තමයි නිවනට මහත්ඵලයි. මේ ආධ්‍යාත්මික ලෝකයේ පිළිබඳවත් බාහිර ලෝකයේ පිළිබඳවත් අපි අනිත්‍ය තමයි දකින්න ඕනේ. යථා ස්වභාවය කියලා කියන්නේ අනිත්‍ය ස්වභාවය. ඉතින් ඒක දකින්න නම් අපිට සිහිය තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන, සිහි නුවණ පවත්තන්න ඕන. ඒ වෙලාවට තමයි මේ අනිත්‍යභාවය අපිට අවබෝධ කරගන්න පුළුවන් කියලා ලැබෙන්නේ. ඉතින් හැම දිනාටම එනවා මේ දේශනා කළ සූත්‍ර ධර්ම සාකච්ඡා කළ කරුණු හේතු කරගෙන අප්‍රමාදී විහාරීව යනිත්‍යානුපස්සීව වාසය කරමින් මේ අනිත්‍ය පිරිසින දකිමින් මේ බුදුවරු පසේ බුදුවරු දේශනා කළ උතුම් නිවන සාක්ෂාත් කරන්ට කායික මානසික ශක්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එන අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. බොහොම සද්ධාවෙන් ඔබ හැම දෙනාම කාලය, ධනය, ශ්‍රමය මේ සියල්ලක්ම කැප කරගෙන දුර බැහැර නොබලා මේ ස්ථානයට පැමිණුණේ වැඩ රාජකාරී භූමියක්ම තියෙද්දී ඒ ඔක්කොමත් පසකින් තියලා සද්ධර්ම ශ්‍රවණයට යන්ට ඕන, ඇහුම්කන් දෙන්න ඕන, අපේ හිත සකස් කරගන්න ඕන, නිවන පිණිස වීර්ය කරන්න ඕන කියලා ඒ අරමුණින් ඔබ පියවරක් වූ ඉදිරියට තැබුවද ඒ ඔබ නිවනට ලංවීමයි සිද්ධ කළේ. නිවනට ඉදිරියට පියවරක් වූ තැබීමයි සිද්ධ කළේ. ඒ නිසා මේ සද්ධර්ම ශ්‍රවණයට පැමිණෙන්න ඕනා කියලා හිතපු මොහොතේ පටන් විහාරස්ථානියට පැමිණිලා මල් ආසන ආදී පිරිසුදු කළා, මල් ආදී පිළියෙල කළා, ගිලම්පස ආදී පිළියෙල කළා, බුද්ධ වන්දනා සිද්ධ කළා, පංචශීලයේ පිහිටලා සද්ධර්ම සාකච්ඡාවකට ඇහුම් කන් දීලා ඒ උතුම් බුදු කෙනෙක් දේශනා කළ උතුම් ධර්ම කාරණා ශ්‍රවණය කරලා තමන්ට තේරෙන පරිදි යම් යම් තරමින් අවබෝධ කරගෙන මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිදු කළා වූ සියලුම කුසලානි සංස ධර්මිය ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දිවි දේවතාවරු අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව මේ අසිරිමත් බුද්ධ ශාසනය බොහෝ කාලයක් ලෝක සත්වයාට යහපත පිණිස ආරක්ෂා කරත්වා රැකදිත්වා මේ උතුම් පින් අනුමෝදන් වන සියලු දේවරුත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම ඔබ අප හැම දෙනා නමින්ම මේ තෙරක් නොපෙනෙන සංසාරයේ මිය පරලෝක ගියා වූ යම් ඥාති පිරිසක් වේද සසරේ දුක් ඇති ස්ථානවල උපදී සිටිනවද ඒ සියලුම ඥාතියෝ මේ සම්බුද්ධ ශාසනයේ සිදු කළා වූ මේ මහා අනුභව සම්පන්න පින් කුසල් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සසරේ දුකක නංගින් අත්මිදිත්වා සැපේකටම පැමිණිත්වා අවසනුතුම් වූ නිවදින්ම සැනසෙත්වා. ඒ වගේම මේ සම්බුද්ධ සම්බුද්ධ භාසිතයේ පරපුරෙන් පරපුරට පැමිණ අරගෙන ආවි බොහෝ පිරිසක් විසින් ඒ පැමිණෙද්දී යම් පිරිසක් මේ ධර්මයේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ මේ ආදී වශයෙන් කටයුතු කළාදී හැම දිනාටම යම්කිසි සසරේ යම් හේතුවකින් යම් ක්‍රියාවකින් සසරේ දුක් ඇති ස්ථාන වලට පැමුණා නම් ඒ උදවියද මේ අපකලා වූ පින්දහන් වල බලයෙන් සුඛිත මුදිත භාවයට පත් වෙත්වා කියන අදහසුත් ඇති කරගෙන සියලු ලෝක සියලු සත්‍යයන්ට යහපත පිණිස මේ උතුම් කුසලානිසංස ධර්මයේ හේතුපකාරී වෙත්වා කියන අදහසින් අපි දෙවියන්ටත් ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම හැදු වැඩ වූ දෙමව්පියන්ටත් ගුරුවරු කඳුණු ගුරුවරු ඥාති හිත මිත්‍ර ආදී හැම දෙනාටමත් මේ පින් දහම් ඒකාකාරී පිහිටීමෙන් මෙලෝ යහපතම සිද්ධ වෙත්වා. ඒ වගේම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දරුව මේ අවබෝධ කරව මේ අවබෝධ කරන්නේ තා ජාති ජරා ව්‍යාධි මරණ දුකින් මිදෙනවාය කියලා යම් දහමක් දේශනා කළාද ඒ දහමම අවබෝධ කිරීමෙන් සාක්ෂාත් කිරීමෙන් ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනහුණු උතුම් නිර්වාණ ධර්මයම සාක්ෂාත් කරන්ට ඔබ අප හැම දිනාටම මේ සිත් සතම් පහදවාගෙන ගෞතම බුදුසසුනේ සිදු කළා වූ මේ මහානුභාව සම්පන්න කුසලිය නිවන් අවබෝධයට පාරමිතාවක් වෙත්වා කියලා සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත පරියෝදපනං ඒතං බුධාන සාසනං. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. ඕකාස කමාමි පන්ති. හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි.